บุญดังบุญดังบุญดังวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังสังฆังสังฆังวันเดบุญดังดัมมังสังฆังวันเดนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะUpaniyati loko andho Atthano loko anabhissaro Asko loko sambang pahaya gamaniyam Uno loko atitto tanha dasoti Gauraniya Mahasangharathe Navasarai.සැදහැවත් වාසනාවන්ත පින්නතුනි අපේ ධම්මපීඨ හාමුදුර මතක් කළ විදිහට අද ඔබ හැම දෙනෙක්ම මේ කරාසි වී සිටින්නේ ඒ ආදරණීය මෑණියන්ට සිල්වියා විජේතුංග මාතාවට සසර ජීවිතයේ සුවපත් වන්නට අප මේ ධර්ම දේශනාවට සවන්ේ කළා ඒ පින එයාමට අනුමෝදන් කරවන්නටයි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාමිය ගිය ඥාතිවරයෙක් වෙනුවෙන් මේ වගේ පින්කම් කළා පින් අනුමෝදන් කරද්දී ඒ මිය ගිය ඥාතිවරයාගේ ළඟ තිමිච්ච ගතිගුණ හොඳට සිහිපත් කරගන්නට කියලා. අදාසේ මේ අකාසි මේ ඥාති මිත්තා සකාච මේ පේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේගත manussරං කියලා ඒක පාලියෙන් විස්තර කරනවා. ඒ මිය ගිය ඥාතිවරයා ජීවත් වෙන කාලේ තමන්ට කරපු උදව්පකාරය ඒ කෙනාගේ ළඟ තිමිච්ච යහපත් ගතිගුණ ඒ දේ සිහිපත් කරලාඒ වෙනුවෙන් පින්කම් කළ පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් අපි දන්නවා පින්වතුනි බෞද්ධයන් විදියට අපේ මියගිය ඥාතිවරයෙක් සමරණ ආකාරයත් මේ බටහිර ලෝකයේ මියගිය ඥාතීන් සමරණ ආකාරයත්. ආමංගල උත්සවයකට ගියාම ඔබට ඒක හොඳට වෙනස බලාගන්න පුළුවන් ඔබ නුවණින් ඉන්නවනම්. මෙහි අය ඒ මියගිය ඥාතිවරයා කොමන දෙයක් කළත් ජීවත් වෙන කාලේ ඒ හැමදේම ඒ අවසාන අවස්ථාවේදී කියනවා සමහර ඒවා කියලා හිනා වෙනවා සමහර ඒවා කියලා හඬනවා සමහර ඒවා කියලා අපුඩි ගහනවා එහෙම තමයි මෙහි පරිසරය. නමුත් බෞද්ධයන්ගේ තියෙන වෙනස බලන්න. ඒ මියගිය කෙනාගේ ජීවිතයේහි ඒ චරිතයේ තියෙන හොඳ ලක්ෂණ තමයි කියන්නේ. ඇයි ඒකට හේතුව? ඒ රැස් වෙන අයට ඒකෙන් ආදර්ශයක් ගන්න. ඒ වගේම මේ මියගිය කෙනා ගැන ගෞරවය, එයා ගැන කරුණාවක් ඇති වෙන්න මෛත්‍රියක් ඇති වෙන තමයි මේදී අපි කරන්නේ. හැබැයි ඒක එතෙන් යනකම් ඉන්නේ අපි. ඊට කලින් අපේ ජීවිතේ අපි දෙයක් ඉතිරි කරගන්නවා. අපි මිය ගියාට පස්සේ අපේ ගැන අනිත් අය කතා කරනවා. ඒ කතා කරන වෙලාවෙ විදියට කතා කරන දෙයක් ඉතිරි කළා tieදී කියලා අපි ගැනම බලන්නට ඕන. ඉතින් අන්න ඒ ගැන කල්පනා කරද්දී මේ අද අප සිහිපත් කරන සිල්වියා මෑණියන් ගැන ඔබ හැම දිනාට මම දෙයක් කතා කරන්න ඉතිරි කළ ගීප මෑණි කෙනෙක්. ඒකට හේතුව තමයි එකතකින් අපි අපේ චරිතයෙන් අනිත් අයට යහපතක් කරන්නට ඕන. ඒ වගේම අපි අපටමත් යහපතක් කරගෙන තියෙන්නට ඕන. ඒ වගේම අපේ ළඟම ඥාතීන්, දරුවන්, සහෝදර සහෝදරයන් ඉන්නව නම් ඒ අයගෙන සමාජයට ලෝකයට වැඩක් වෙලා තියෙන්නට ඕන. ඉතින් ඊයකින් කල්පනා කරලා බලන විට සිල්වියා මෑණියන්ගේ එතුමගේ ජීවිතය ගැන හිතනකොට අපට යම් කිසි සතුටක් ඇති වෙනවා.එතුමියගේ ළඟ තිබෙච්ච ගතිගුණ ගැන. ඒ වගේම එතුමිය නිර්මාණය කරපු දරුවන් විශේෂයෙන්ම මේ රටේදී අපට මුණ ගැහුණේ ඒ සන්ධ්‍යානෝනා මහත්මියත් අනෝම නෝනත්. ඉතින් ඒ දෙපළ ගැන ඔබ හුඟ දෙනෙක් දන්නවා. ඒ දෙන්නාගේ චරිත දෙස බලනකොට අපට පේන දේ තමයි එය කරන වෘතියෙන් මේ සමාජයට කරන්න පුළුවන් යහපත උපරිම වශයෙන් සිද කරනවා. මේක තමයි පින්නොතුනි බෞද්ධයන්ගේ තියෙන ලක්ෂණය. අපි කුමන රැකියාවක් කළත් සාමාන්‍ය සුරකියාව ඉන්නන්න ඉහළම විද්‍යාඥය දක්වා කොයි මට්ටමක අපි හිටියද ඒ ඉන්න ශේත්‍රයේදී අපිට කරන්න පුළුවන් උපරිම සේවය අපි කරන්නට ඕන. ඒකෙන් තමයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ දහමෙන් අපිට ලොකු මඟ පෙන්වීමක් කරලා තියෙනවා. පින්තුනි, ධර්ම ශ්‍රවණය කරද්දී අපේ මුලින්ම අපේ ආකල්පය කොයි ආකාරයෙන් තියෙනවද කියලා බලන්නට ඕන. ධර්ම දේශනාවලදී සඳහන් කරනවා ධම්මා දාස කියලා සංකල්පයක්. දහම් කැඩපත කියලා. The mirror of ධම්ම කියන එක. දහම් කැඩපතක් කරගන්නට ඕන අපි. ධර්ම ශ්‍රවණය කරනකොට ඒ බණ කියන්නේ මට මේ කියලා හිතන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් බුදුහාමුදුරුවෝ අනිත් පැගි හිටියන බලලා ඒ හිතටම අදාළ විදිහට බණ දේශනා කළා. නමුත් අපට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. පින්තුන් තේරුම් ගන්නට ඕන ධර්ම දේශනාවක් අහද්දී නිතරම හිතන්න ඕන මේක මගේම ජීවිතය ගැන කියන ධමයක් කියලා. නමුත් සමහර අයගේ ලක්ෂණයක් තමයි ධර්ම දේශනාවට හම්කන් දෙද්දි හිතනවා අහවලා නම් මේ බණ ඇහුවනම් හොඳයි කියලා. අහවලාට හොඳ බණක් තමයි අද කිව්වේ කියලා. ඇතැම් විට බණ කියලා අහලා ඉවර වෙලා යද්දිත් හිතනවා අනිත් අය කතා කරගන්නවා ඔයාට හොඳ බණක් තමයි අද හාමුදුරු කිව්වේ කියලා. නමුත් වෙනසුන එහෙම නෙවෙයි වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරද්දී තමන් හිතනට ඕන මේක මටම කියන බණක්, මගේම ජීවිතය ගැන කියන බණක් නේද කියන හැඟීමක් තමන්ට ඇති වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ධර්ම දේශනාව සාර්ථකයි කියලා කියන්නේ. මේකට තමයි දහම් කැඩපත කියලා කියන්නේ. අනිත් දේ තමයි ධර්ම දේශනාවට අහුම්කන් දීමේදී ඉතාම අවධානයෙන් අහන්නට ඕන. ඇයි ඒකට හේතුව? ඒ කියන්නේ ධර්ම දේශනාවලදී තමයි අපට ජීවිතේ ඉතාම වැදගත්ම කාරණා අහන්නට ලැබෙන්නේ. බෞද්ධ සාහිත්‍යයේ එක්තරා උපමාවක් දැක්වෙනවා. අන්ධකාරය අවස්ථාවක රාත්‍රී කාලයේ කිසියම් කෙනෙක් ගමනක් යනවා නම් ඒ ගමන යන අවස්ථාවේදී ඔහුට දකින්න ලැබෙනවා විටින් විට විදුලි කොටනවා, අකුණු ගහනවා. ඔහුගේ යටි ආලෝකයක් නැහැ. ඒ නිසා මේ දැනත්තා මොකද කරන්නේ? එකපාරක් විදුලි කොටනකොට කිසියම් දුරක් දුවනවා ඒ ආලෝකය බලාගෙන. ගිහිල්ලා නැවතිලා ඉන්නවා. දැන් කරවලේ ඉන්නවා. ඉඳලා ආයෙ විදුලියක් කොටනකොට ආයෙ ඉතුරු ටික දුවනවා. මෙහෙම තමයි මෙයා ටිකෙන් ටික ගමන නිමාටපත් කරන්නේ. ධර්මයේ සඳහන් වෙනවා පින්තුනි අපි බණ හද්දී අන්නේ වගේ ඒ දේශනා කරන කරුණ වලින් කොයි කාරණේද අපිට වැදගත් වෙන්නේ කියන එක ගැන අවධානයම බණහන්නට ඕන. අට්ටිකත්වා මානසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනති කියලා ධර්මයේ සඳහන් කරන්නේ මේකයි. ඊටාම අවධානයෙන් සිහියෙන් නුවණින් බණහන්නට ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අපේම ජීවිත ගැන. අපේ ජීවිතේ ඇත්තම මොකද්ද වෙන්නේ කියන කාරණේයි උන්වහන්සේ සඳහන් කළේ. මෙන්න මේ ජීවිත අවබෝධය ලබා ගැනීමට දේශනා කරපු සූත්‍ර අතුරින් මජ්ක්‍ධිම නිකාය ඇතුළත් වන රට්ඨපාල සූත්‍රයේ මූලික කරුණු කීපයක් තමයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා අවස්ථාවක උන්වහන්සේ කෝරව්වේ කියන නගරයට වැඩම කළා. මේ නගරයට වැඩම කරපු අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ හිටිය සිටුවරේ කියලා කියන්නේ පින්නතුනි දැන් කාලේ හැටියට නම් ලොකු ව්‍යාපාරිකයෙක්. ඇතැම් විට රටේ රජතුමාටත් වඩා ඒ ප්‍රදේශයේ රජතුමාටත් වඩා ධනිය තිබිලා තියෙනවා මේ සිටුවරුන්ට. දැන් කාලෙම ගියමයි. දේශපාලඥයන්ට වඩා ඇතැම් විට ව්‍යාපාරිකයන්ට මුදල් තියෙනවනේ. ඒ වගේම කෙනෙක් තමයි මේ රට්ඨපාල කුමාරයාගේ දෙමෝපියන්. හුඟක් ධනිය තිබිච්ච අය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කෝරාවේ රටට ගිය අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ දින කිහිපයක් වැඩ සිටියා. වැඩ සිටින අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රදේශය අය බුදුහාඳුර වැඩ සිටින බව දැනගෙන ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කළා. ධම්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී මේ බව දැනගත්තු අර රට්ඨපාල කියන කුමාරයා, යෝන් කුමාරයා, මොහු බලනවා මෙච්චර පිරිසක් මේ යන්නේ මොකද කියලා. ඔහු ආරංචි කළ බැලුවා. දැනගත්තා මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රදේශයට වැඩම කරලා ඉන්නවා. ඒ බුදුහාඳුර දැක ගන්න උන්වහන්සේගෙන් බණහන්නේ මේ බොහෝ දෙනෙක් යන්නේ කියලා දැනගත්තා. දැනගෙන මේ කුමාරයාට හේතුන බලන්නට යන්න ගිහිල්ලා ධර්ම දේශනා කරන ඒ අයගේ කෙළවරේ ඉඳගෙන මේ කුමාරයාට ටික වෙලාවක් බණ ඇහුවා. අහලා අවසානයේදී ඔහු අර බණහවු පිරිස ඈත් වෙලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ කියපු ධර්මෙ මං හොඳින් අහුම්කන් දුන්නා. ඒ ධර්මය ඇහුවහම මට හිතෙනවා මේ වගේ වටිනා දහමක් ගිහි ගෙදර ඉඳගෙන සම්පූර්ණයම පිළිපදින අමාරුයි. ඒ නිසා මට හිතෙනවා මහණ වෙන්න ඕන කියලා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන රට්ටපාල ඔබට පැවිදි වෙන්න පුළුවන්. හැබැයි එහෙත් ඔබ ඔබේ දෙමෝපියන්ගෙන් අවසර ගන්න ඕන කියලා. හොඳයි ස්වාමීනි මම ඒක කරන්නම් කියලා ඔහු ගෙදර ගියා. ගිහිල්ලා දෙමෝපියන්ගෙන් අවසර ඉල්ලුවා. මේ දෙමෝපියන්ට හිටියේ එකම පුතා තමයි මේ රට්ටපාල කුමාරය කියලා කියන්නේ. ඔහුට රට්ටපාල කියලා නම ලැබුණේ රටේ මොකක් හරි අනතුරක් දුර්භික්ෂයක් වැනි අවස්ථාවකදී මුළු රටටම උණක් කන්න දෙන්න පුළුවන් මට්ටමේ ධනයක් මොහොත තිබුණා. ඉතින් එවැනි මහා ධනස්කන්ධයකින් යුක්ත මේ දෙමෝපියන්ගෙන් හිටියේ එකම පුතා තමයි මේ කුමාරයා. ඉතින් දෙමෝපියන්ට කියලා සඳහන් කරපු වෙලාවේදී දෙමෝපියෝ මේකට කැමතුනේ නැහැ. දැඩිසේ විරුද්ධ වුණා මේ දරුව මහණ වෙනවට. ඒ පරම්පරාව විදිහට ගෙන එනට මේ මහා ධනස්කන්ධය ආරක්ෂා කරන්නටත් හිටියේ එකම කෙනා තමයි මේ කුමාරයා. නමුත් පින්තුලින් දිගින් දිගටම දැඩිසේ ඉල්ලීම් කළා. ලොකෝ වෙහෙසකින් පස්සේ දවස් ගානක් නිරාහාරව ඉඳලා උපවාසයක් කළයි පස්සේ දෙමාපියන්ගෙන් අවසර ගත්තේ. මෙහිම අවසර ගත්ත මේ කුමාරයා ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා උන්වහන්සේ වෙතින් මහණකම ලබාගෙන ධර්මයේ ඉගෙනගෙන ඈත ප්‍රදේශයකට භාවනා කරන්න ගියා. ගිහිල්ලා ටික කලක් මනවින් ධර්මයේ ප්‍රගුණ කළා. මේ කුමාරයා රහත් භාවයට පත් වුණා. මේ රට්ටපාල හාමුදුරුවෝ රහත් භාවයට පත් වුණාට පස්සේ එක සිරිතක් තමයි බුදුහාඳුර ජීවමාන කාලේ ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා. ඇවිල්ලා තමන් ලබා ගත්තා වූ ඒ තත්ත්වය ගැන සඳහන් කරනවා. ඉතින් මේ රට්ටපාල හාමුදුරුවොත් ඒ වගේම වැඩම කළා. බුදුරජාණන් වහන්සේට මේ කාරණා සඳහන් කළා. දුර බැහැරේ ඉඳලා ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩමවන අවස්ථාවේදී වැඩපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කාරණා දෙකක් අහනවා. මුලින් මහණ කාරණේ තමයි ඒ ප්‍රදේශයේ හොඳට ප්‍රත්‍යපහසුකම් ලැබෙනවද? දාන සිවුරු පිරිකර ආදී ලැබෙනවද කියලා අහනවා. ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට අහන කාරණේ තමයි හොඳට භාවනා කළාද කියලා අහනවා. භාවනා කළාද කියලා කලින් අහන්නේ නැහැ. ඒක අහන්නේ දෙවනුව. ඉස්සෙල්ලා අහන්නේ ආහාර පානීය පහසුකම් ටික ලැබෙනවද කියලා. මෙන්න මේක දැනගත්තට පස්සේ බුදුහාඳුරෝ ඊට පස්සේ තමයි තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ගැන විමසන්නේ. නමුත් බුදුහාඳුරෝ කෙනෙක් උන්වහන්සේ වෙත එනකොටම දන්නවා ඒ ඉන තත්ත්වය ගැන. නමුත් ඒ තැනැත්තාගේ මසහ දැනගන්න තමයි මෙහිම කරුණු සඳහන් කරන්නේ. ඉතින් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේත් සඳහන් කළා ස්වාමීනි හොඳට දානේ ලැබුණා. මම භාවනා කළා මේ වගේ තත්ත්වයකට පත් වුණා කියලා. ඉතින් බුදුහාඳුරෝ ඔහුට සුභ ඇතුවා ආශිර්වාද කළා. ඊට පස්සේ මේ ප්‍රදේශයේ දින කිහිපයක් මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටියා. ඒ හාඳුරගේ නිවසටත් ගිහිල්ලා දානමාන ආදී පිළි අරගෙන ඒක ටිකක් දිග කතාවක් අපි මේ වැදගත්ම කරුණ ටික විතරයි කියන්නේ. ඊට පස්සේ මේ රට්ටපාල හාමුදුරුවෝ ඒ ප්‍රදේශයේ රජතුමාගේ රාජ උයනේහි ටික දිනක් වාසය කළා. අවට නිවෙස් වලට පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා රජතුමාගේ රාජ උද්‍යානයේහි මුණහන්සේ වාසය කළා. මෙහෙම ඉන්නකොට මේ ප්‍රදේශයේ රජතුමා කෝරවේ රජතුමාට ආරංචි වුණා මේ සිටු කුමාරයෙක් පැවිදි වෙලා දැන් රජතුමාගේ උයනෙහි වැඩවාසය කරනවා කියලා. මේ අවස්ථාවේදී රජතුමා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පස්සේ ඉන්න ගමන් උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකන්ද ප්‍රශ්නය? මේ රජතුමා අහනවා ස්වාමීනි බොහෝ අය මහණ වෙන්නේ මහලු වෙලා. මහලු වුණාට පස්සේ ජීවිතේ අවසාන කාලයේ සමහර අය මහණ වෙනවා. නමුත් ඔබ වහන්සේව මහණ වෙලා නැහැ. ඔබ වහන්සේ ඉතාම යෝන් වයස මහණල තියෙන්නේ. ඒ වගේම තව සමහර අය ලෙඩ වුණාට පස්සේ මහණ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙ තිබිච්ච දෙයක් තමයි ලෙඩ වුණාට පස්සේ මහණ වුණාම යම්කිසි ප්‍රතිලාභ ලැබෙනවා. ඇතැමිට රජතුමාට ප්‍රතිකාර කරන රාජකීය වෛද්‍යවරයා භික්ෂුන් වහන්සේලටත් බෙහෙත් ප්‍රතිකාර කරනවා. ඒ නිසා මේ බලාපොරොත්තුවෙන් පැවිදි වෙච්ච ඇත්තේ ඒ කාලේ හිටියා. දැන් කාලේ නම් එහෙමයි නැහැ. පින්නතුනි රජතුමා අහනවා ඔබ වහන්සේ ලෙඩ වෙලක් නෙවෙයි මහණ උනේ. ඊළඟ සඳහන් කරන සමහර අය තමන්ගේ ධනය නැති වුණාම දුප්පත් වුණාම මහණ වෙනවා. මහා ධනස්කන්ධයක් තිබිච්ච කෙනෙක් ඒ ධනය නැති වුණ කාලෙක ජීවත් වීමේ උපක්‍රමයක් හැටියට මහණ වෙනවා. නමුත් ඔබ වහන්සේ එහෙමත් නැහැ. මහලොකු ධනස්කන්ධයක් ඔබ වහන්සේට තිබියදී තමයි ඇතැමිට රජතුමාටත් වඩා ධනවත් කෙනෙක් මේ පැවිදි වෙන්නේ. ඇයි ස්වාමීනි මෙතෙක් ධනයක් තිබිදී මහණුනේ කියලා ඇහුවා. ඊළඟ අහපු කාරණය තමයි සමහර අය පැවිදි වෙන්නේ ඥාතියෙක් නැති වුණාම. ඥාති මිත්‍රාදීන් සියල්ලන්ගෙම බෙන් වුණාම හෝ කාත් කවුරුවත් නැති වුණාම රැකවරණයක් සඳහා පැවිදි වෙනවා. ඔබතුමාට එහෙමත් නැහැ. වහන්සේට තාම දෙමව්පියෝ ඉන්නවා. හොඳ ඥාති පරපුරක් ඉන්නවා. එහෙම දෙද්දිත් පැවිදි වුණේයි කියලා ඇහුවා. පින්වත්නි මෙන්න මෙතෙන්දී මේ රටපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ ඇයි උන්වහන්සේ පැවිදි වෙන්න හේතු වෙච්ච කාරණා කියලා. කාරණා හතරක් සඳහන් කරනවා. ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා රජතුමනි මම මහල මහරු නොවුණු කාරණේත් ඒ වගේම මම ලෙඩුණේ නැති කාරණේත් ඇත්ත. මං ධනයෙන් පිරුණේ නැති බවත් ඇත්ත. ඒ වගේම මට තවම ඥාතීන් සිටින කාරණයක් ඇත්ත. එහෙම තිබෙද්දි මම පැවිදි වෙන හේතු වෙච්ච කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ਉਹ සඳහන් කරනවා රජතුමනි මා බුදුරජාණන් වහන්සේ වෙතින් කාරණා හතරක් කල්තියාම දැනගත්තා. මෙන්න මේ කාරණේ ඇහුවට පස්සේ මට මහණෙනි හිතුනේ කියලා. හොඳට සිහින් මේ කාරණා හතර අහන්න. මුල් කාරණේ තමයි උපනීයති ලෝකෝ අද්දෝ. මේ තේරුම තමයි ටිකෙන් ටික අපි වයසට යනවා. දුර්වල වෙනවා. වැය වෙනවා. මෙන්න මේ කාරණේ නිසා මම මහණුණා කියලා. මම අද තරුණ භවයේ හිටියත් මම ටිකෙන් ටික වයසට යනවා දුර්වල වෙනවා. එක්කෙන් වෙනවා. මෙන්න මේ මහලු බව කල්තියාම දැනගෙන මම කැවිදි වුණා කියලා. එයි මහන මහලු වෙලා එක්කෙන් වෙච්ච කාලෙක හිත හදාගන්න බෑ. ඊට කලින්ම මේ ධර්ම වෙත තම ආවා කියලා. දෙවෙනි කාරණේ තමයි අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මට මාව පාලනය කරගන්න බෑ. පාලනය කරන්න බෑ කියලා කිව්වේ මනස නෙවෙයි, තමන්ගේ මේ ශරීරය, මේ කය, මේ ඇහැට දකින රූපය, කනට අහන ශබ්ද, මෙන්න මේදී අපට පාලනය කරන්න බෑ. එහෙම කිව්වහම ඔබට හිතේ ඉතින් මට හොඳට කොණ්ඩේ පීර ගන්න පුළුවන්, නාන්න පුළුවන්, කෑම කන්න පුළුවන් එහෙම කියලා හිතෙනව නේද? එහෙම යම්කිසි ප්‍රමාණයක් අපට පාලනය කරන්න පුළුවන්. නමුත් පින්තුනි මහලු වෙද්දී අපට පාලනය කරන්න බෑ. ලෙඩෙමෙද්දී පාලනය කරන්න බෑ. මරණ ළඟදී අපට පාලනය කරන්න බෑ මේවා. වැඩි ප්‍රමාණයක් අපට ජීවිතේ පාලනය කරන්න බැරි දේවල් තියෙන්නේ මේ භෞතික ලෝකේ. මෙන්න මේ තමන්ට තමන්ව පාලනය කරන්න බැරි නිසා පැවිදි වුණා කියලා. ඊළඟ කාරණේ තමයි අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියම්. මම කවදා හරි දවසක මේ සියල්ලකම මාත්‍රල යන්නට ඕන. අද දවසේ මහා ධනස්කන්ධයක් තිබුණත් මේ කිසිවක් මාරගෙන යන්නේ නැහැ. කවදා හරි දවසක මේ සියල්ලක් මුලින්ම මට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. මෙන්න මේ බව දැනගෙනත් මා කල්තියම පැවිදුණා කියලා. හතරවෙනි කාරණේ තමයි ඌනෝ ලෝකෝ අතිස්තෝ තණ්හා දාසෝ. ලෝකයක් කොච්චර ලැබුණත් නිතරම මදි කියන හැඟීමෙන් ඉන්නේ. බෞද්ධක වශයෙන් මුළු ලෝකයක් ලැබුණත් ඇතැයි කියන පදනමට එන්නේ නැහැ. හැමදාම මදි මදි කියලා ඉන්නේ. කොච්චර ලැබුණත් මරණාසන්න මොහොත දක්වාම කිසිදාක අපට මේ තෘප්තිමත් භාවයක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ කරුණ හතරයි පැවිදි වෙන්න හේතුනේ කියලා. නැවත වතාවක් බලන්න පින්නතුනේ මේ මහණ වෙන්න හේතු වෙච්ච කරුණ හතර. පළවෙනි කාරණේ තමයි මහලු භාවය කියන කාරණය. අපි හැමදාම මේ වගේ නිරෝගීව එක විදියට මේ ශරීරය තියෙන්නේ. දිනපතාම පින්නතුනේ අපි මහලු භාවය කරා යමින් ඉන්නේ. අපි මේ යන්නේ හැරමිටිය හොයාගෙන යන ගමනක් මේ. මේක තමයි ජීවිතය අර්ථය. අපි හැමදෙණෙක්ම මේක දන්නවා. නමුත් දැනගත්තට අපි යටිහිතේ දෙයක් තියෙනවා. ඒ තමයි අනිත් අය මහලු වුණාට මම නම් එහෙම මහලු වෙන එකක් නැහැ කියලා. නැත්තම් ඒක පිළිගන්න අපි සූදානම් නැහැ. නමුත් පිනොතින් නොදෙනීම අපි මේ තත්ත්වයට පත් වෙනවා. දෙවනි කාරණේ තමයි අත්තාන ලෝක වන බිස්සරෝ. අපට අපව පාලනය කරගන්න බෑ. බලන්න අපි මේ මුලදී ලස්සන ලොකෝ ගෙදරක තට්ටු ගානක ගෙදරක ඉන්නවා. ටිකෙන් ටික යනකොට ඉහළ තට්ටුවට යාගන්න බැරි වෙනවා. පල්ලෙහා තට්ටුවට විතරක් සීමා වෙනවා. ඒ පල්ලෙහා තට්ටුවේ ටික දවසක් යනකොට එහෙම ඇවිදින්න ගිහිල්ලා ටිකක් අමාරු වෙනවා. පුටුවට වැටෙනවා අපි. ඒ පුටුවෙත් කලක් යනකොට ඉන්න අමාරු වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික ඇඳට යනවා. ඇඳේ ඉන්න අපි ඇඳෙත් එක විට ඇතැම් විට කලක් ඉන්නකොට එක පැත්තකින් ඉඳලා අනිත් පැත්තට හැරෙන්න බැරි මට්ටමට එනවා. හිතන්න එපා පිනුතුනි මේක මහලු වෙලා අවුරුදු 80ක් 90ක් 100ක් ගිහිලා වෙන දෙයක් කියලා. අද අපි මෙහෙම නිරෝගීව ඉන්න අපි හෙට උදෑසන අවදි වෙනකොට මේ ඉරණමට පත් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපි කාටවත් සහතිකයක් නැහැ. ඇතැමිට මේ වෙන තුනන්න වෙන්න පුළුවන්. මේ බණ කියන මට ඒ තත්ත්වෙ වෙන්න පුළුවන් හිත උදැසන වෙද්දී. පින්නතුනි මේක තමයි ජීවිතය යථාර්ථය. මෙන්න මේ නිසා අපි ඉක්මනට ධහමට එන්න ඕන කියන කාරණය. ඊළඟ කාරණය තමයි අස්සකෝ ලෝකෝ සම්මන් පහය ගමනියම්. මේ සියල්ලක් මත්හැරලා අපි කවදා හරි දවසක යන්නට ඕන. වැඩි මොනොත් අවුරුදු 100ක් යද්දී. අවුරුදු 100ක් යන්නේ නැහැ පින්නතුනි. එතමිට අවුරුදු 50ක් වෙන්න පුළුවන්. අවුරුදු 20ක් වෙන්න පුළුවන්. අවුරුදු 10කින් ඇතැමිට හෙට උදේ වෙනකොට වෙන්නත් පුළුවන්. පින්නතුනි මේ අවුරුදු 50ක් 60ක් 70ක් ගොඩනගාගෙන ඉන්න මේ ධනය උගත්කම් ඥාති මිත්‍ර පිරිවර පිරිස අත්හැරෙන්නට අත්හරින්නට ගත වෙන්නේ ඇසිපියන ගහන මොහොතක්. එක මොහොතෙන් ඇසිපිය ගහලා ඊළඟ ඇස් දෙක හරින්නේ ඇතැමිට වෙනත් ආත්ම භාවයක. අපි හැම දිනෙකම දන්නවා අපි මැරෙනවා කියන කාරණේ පින්නතුනි. අවුරුදු තව 100ක් ගියත් අපිට මේක නිදහස් වෙන පුළුවන් කමක් නැහැ. පොඩි පොඩි දේවල් කරලා මාස කීපයක් දවස් කීපයක් දික් කරගන්න පුළුවන්. හැබැයි පින්නතුනි සදාකාලිකවම අපිට මේ මරණය නිදහස් වෙන්න බෑ. මේක තමයි යථාර්ථය. ඊළඟ කාරණය තමයි ඕනෝ ලෝකෝ අතිත්වෝ තණ්හා දාසෝ. අපිට කොච්චර ධනිය ලැබුණත් අන්නේ ලැබිච්ච ධනිය අපි නිතරම මදී කියන හැඟීමෙන් නැවත නැවතත් උපයන්න අපි උත්සාහ කරනවා. මේක පින්නතුනි පුද්ගලයෙක්ගේ තනි පුද්ගලයෙක්ගේ තියෙන දෝෂයක් නෙමෙයි මේ කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය. අහවලා මෙහෙමයි කියලා කාටවත් ඇඟිලි දික් කරන්න නෙමෙයි කිව්වේ. මේක පින්නතුනි අපේම ජීවිත යථාර්ථය ගැන මේ කියන්නේ. මෙන්න මෙවැනි තත්ත්වයක් මත අපි මහලු වෙනවා, ලෙඩ දුක් වලටපත් වෙනවා, ටිකෙන් ටික මරණයට ලං වෙනවා, අපි කැමති දේවල් වලින් වෙන් වෙලා යනවා. මේ දේ පින්නතුනි අපේ ජීවිතයේ සැබෑ යථාර්ථය. ඒකට අපිට කාටවත් පිටුපාන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්න මේ කරුණු නිතර නිතරම මෙනෙහි කරන්න කියලා. ජරා ධම්මෝමි ජරණ අනතීතෝති අභිහන් පච්චේක ධම්මං. මම මහලු වෙන කෙනෙක්, මහලු භාවයේ මම නොයෙක්ම වූ කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝති අභිහන් පච්චේක ධම්මං. ලෙඩ වලට පත් වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි මෙනෙහි කරන්න. සාමාන්‍ය අපි වගේ විතරක් නෙමෙයි පින්නතුනි. වෛද්‍යවරු ගත්තත් මරණයට පත් වෙන ලෙඩ දුක් වලින්. ඇතැම් විට සමහර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඒ තමන් විශේෂඥ අංශයෙන්ම රෝගයක් හැදෙලා මරණයටපත් වෙනවා. මේක ජීවිතයේ ස්වභාවය. බුදුහාමර දේශනා කළේ මේ කරුණ නිතර මෙනෙහි කරන්න කියලා. මරණ ධම්මෝ මරණං අනතීතෝති අභින්හන් පච්චේකී ධම්මං. අපි මරණයටපත් වෙන අය මරණේ නොයෙකුම පෝය කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. ඊළඟට සබ්බේති හිමනාභවෝ නානාභවෝ විනාභවෝති අභින්හන් පච්චේකී ධම්මං. අප ප්‍රියමනාප හැම දෙයකින්ම අපට වෙන් වෙලා යන සිද්ධ වෙනවා කියන කාරණේ නිතර මෙනෙහි කරන්න කියලා. මෙන්න මෙවැනි තත්ත්වයක් මත පේනොතින අපි කල්පනා කරලා බලන්න. මෙවැනි ඉරණමකට පත්වනොතින් අපේ ජීවිතයේ තෘප්තියට පත් වෙන්න කරුණකට තමා දැනට ළඟා වෙලාද සිටින්නේ කියලා. අප අපේ ජීවිතවලින් ප්‍රයෝජනයක් අරගෙන තියනවාද කියලා බලන්න. මේ හැම දිනෙකම නොයෙක් විදිහ පින්කම් කරලා යුතුයකම් කරලා එක එක ශේස්ත්‍රවලට නොයෙක් විදිහ සේවාන කරපු ඇත්තන්. ඇතැමිට ගුරුවරු වශයෙන් ඉන්න ඇති. ඇතැමිට විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු වශයෙන් වැඩ කරපු ඇති. වෛද්‍යවරු, ඉංජිනේරු, විද්‍යාඥයෝ නොයෙක් විදිහ සේවාන කරපු පින්නතුන් මේ මනහන ඇති. ඒ අතර බලන්න පින්නතුන් ඔබට ඔබේ ජීවිතයේ පරමාර්ථය වශයෙන් ගන්න පුළුවන් දේක් ඉතුරුල තියෙද කියලා. ඔබට නිහඬව ඔබ ගැන හිතනකොට ඒ ජීවිතේ මෙන්න මේ දේ ගැන මට උපරිම සතුට වෙන්න පුළුවන්. මගේ ඇස් දෙක අවසාන වතාවට පියවෙන මොහොතෙහි මට මගේ ජීවිතය ගැන හිතනකොට මට සතුටක් ඇතිවන දේවල් ටිකක් මගේ ජීවිතේ තියෙනවාද කියලා බලන්න. ඒ විතරක් නෙවෙයි. මේ ඇස් දෙක අවසාන වතාවට පියවෙන අවස්ථාවේදී ඊළඟට ඇස් දෙක ඇරෙන ස්ථානයේහි මීට වඩා සුගතියකට යන්නට, මීට වඩා ඉහළ තලයකට යන්නට මා ජීවිතයේ දේවල් සකසාගෙන තියෙනවාද කියලා බලන්න. මෙන්න මෙතෙන්දි තමයි පින්නතුන් අපි ඉක්මන් වෙන්න ඕනේ කියන එක තේරෙන්නේ අපි. අපි ජීවිතයේ පින්නතුනි වඩාත්ම ඉහළ මට්ටමින් අපේ ජීවිතයට වටිනාකමක් ලබා ගන්න කොහොමද කියන කාරණය බුදුරජාණන් වහන්සේ විස්තර කළා. මෑත කාලෙම පින්නතුනි විශේෂයෙන්ම මනෝවිද්‍යාඥයන් සයිකලොජිස්ට්ලා එකට එකතු වෙලා පරීක්ෂණ කරනවා, සාකච්ඡා කරනවා, සම්මේලන පවත්වනවා මිනිසාගේ ජීවිත පරමාර්ථය මොකද්ද කියලා. මීට දශක ගානකට කලින් ඇමරිකාවේ මනෝ විද්‍යාඥයන් එකතු වෙලා සම්මේලනයක් පවත්වලා ඔවුන් සාකච්ඡා කළා මිනිසයාගේ ජීවිත පරමාර්ථය මොකද්ද කියලා. ඔවුන් කාරණා කිහිපයක් විස්තර කළා. එකක් තමයි self realization කියන එක, ආත්ම අවබෝධය කියන එක, අප කවුද කියලා තේරුම් ගන්න එක. ඒ වගේම ආත්ම පූර්ණිය self fulfillment, ආත්ම පූර්ණිය කියන එක. අනිත් එක self actualization, ආත්ම සාක්ෂාත්කරණය. මෙන්න මේ තුනයි කෙනෙකුගේ ජීවිතයේ උපරිම මට්ටම කියලා සඳහන් කළේ. මේ සාකච්ඡා කරපු විද්‍යාඥයන් අතරින් ප්‍රධාන අය ඒබ්‍රහම් මාස්ලෝ, ඒ වගේම කාල් රොජර්ස් මේ වගේ විද්‍යාඥයන් හිටියා. ඔවුන්ගේ අවසාන නිගමනය වුණේ මිනිස්යාගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ එක දෙයක් තමයි, මම කවුද කියන එක අවබෝධ කරගන්නට ඕන, අප කවුද කියන එක අවබෝධ කරගන්න එක, අපේ ජීවිතේට ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න එක. ඒ වගේම ආත්ම පූර්ණණය, ජීවිතයේ තෘප්තියක් තියෙනට ඕන. බුදුරජාණන් වහන්සේ මේක තමයි පේනතුනි සන්තෝෂී පරමං ධනං කියලා දේශනා කළේ. සතුට ජීවිතයේ උපරිම ධනය ලෙස දේශනා කළේ. ඊළඟ කාරණේ තමයි ආත්ම සාක්ෂාත්කරණය. මේ ජීවිත කාලයෙන් අවසාන වතාවට තමාට ලං වෙන්න පුළුවන් ස්ථානය මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. මේ අය මේ කරුණ ඉදිරිපත් කළත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරපු මාර්ගයන් පින්නතුනි එතරම්ම සාර්ථක නැහැ. මේ අතරින් විශේෂයෙන්ම සාකච්ඡාවකට භාජනය වෙච්ච කරුණ වලින් මනෝවෛද්‍ය විශේෂඥවරු ඉදිරිපත් කළ තියෙන කරුණ දැස බලන විට ගත වුණු දශක 4-5 තිස්සේම ඔවුන් උත්සාහ කළා මිනිසුන්ට තියෙන ප්‍රශ්න අතුරින් රෝග අතුරින් ශාරීරික රෝග විතරක් නෙවෙයි මානසික රෝගය ප්‍රධානම දේ කියලා. මනසේ ඇතිවන පීඩනය, ඇතැම් විට අධ්‍යාපනයෙන් ඉහළට ගියත් ආර්ථිකයෙන් සෞභාග්‍යමත් වුණත් මනසේ තියෙන මානසික ප්‍රශ්න නිසා මිනිසුන් බොහෝ දෙනෙක් දුකින් ඉන්නවා කියන කාරණේ වුන් පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ தත්ත්වය මත පින්නතුනි යම්කිසි පුද්ගලයෙකුට මානසික ආතතිය ස්ට්‍රෙස් මැනේජ්මන්ට් සඳහා ඔවුන් නිර්දේශ කරන ප්‍රධාන ට්‍රීට්මන්ට්ස් දෙකක් තියෙනවා, ප්‍රතිකාර දෙකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි එක පැත්තකින් මෛත්‍රී වහන වැඩිම, loving kindness meditation. අපේ හිතේ නොයෙක් විට මානසික පීඩන ඇති වෙන්නේ කුමක් හින්දද? අනිත් අයගේ තියෙන අමනාපය හින්දා. මේ අමනාපය අපිට බොහෝ විට මනසට පීඩා ගෙන දෙනවා. ඇතැම් විට මේක දීර්ඝ කාලයක් නැති වුණත් දෛනික ජීවිතයේහි අනිත් අය සමග කටයුතු කිරීමේදී අපිට ඉක්මනට කේන්ති යන ස්වභාවය. අපි සාමාන්‍ය කෙනෙක් හොස්සලංගි මැස්ස යන වෙයි කියලා. ඒකයි සරලව ගත්තොත් ඒක දිගට ගියාට පස්සේ පින්නතුනි ඒක වෙනත් කෙනෙක්ගෙන් ගැන හිතලා එයාට අනතුරක් කරන මට්ටමටම මේක ඉහළ යන්න පුළුවන්. අන්න ඒ නිසා ඕන් සඳහන් කරන්නේ මානසික ආතතිය දුරු කිරීම සඳහා ප්‍රධාන කමඨහන විදියට, ප්‍රධාන ප්‍රතිකර්මයේ විදියට ඕන් සඳහන් කරන්නේ නිතර අනිත් අයට මෙත් වඩන්න, සීල සත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ මීට සියවස් 26කට කලින් සඳහන් කරනවා අපි නිතර සජ්ජහනා කරන කරණීයමිත සූත්‍රයේ මොකද්ද? යන්තං සන්තං පදං අභිසමෙච්ඡේ. යම් ශාන්ත පදයක් මානසික සුවයක් කැමති නම් කුමක්ද කරන්න ඕන? සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්ත්වෝ සුවපත්ත්වවා කියලා නිතර ප්‍රාර්ථනා කරන්න කියලා. ඊළඟට ඔහුගේ දෙවෙනි ප්‍රතිකර්මයේ විදිහට සඳහන් කරන්නේ සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක. සිත එක අරමුණක තියාගෙන බොහෝ වෙලාවක් ඉන්න, විශේෂයෙන් හුස්ම ගැනීම පිටකිරීම ගැන හිතමින් අතීතයේ දේවල් නොසිතා, අනාගතයේ කරන්න තියෙන දේවල් නොසිතා වර්තමානයේ හිත තියාගෙන කාලය ගත කරන්න සතිමත් වෙන කියලා දෙන ඕන් සඳහන් කරන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. අපි බොහෝ විට මානසික පීඩාවට පත් වෙන කරුණ දෙකක් තියෙනවා. එකක් ලෝභය, එකක් ද්වේෂය. එහිදී අපි ලෝභ කරන්නේ, ද්වේෂ කරන්නේ අපි දැකපු අසපු අතීත අත්දැකීම් වලට. නැත්නම් අනාගත අධ්‍යක්ීමකට. එනිසා කිසියම් කෙනෙක් වර්තමාන හිත තියාගෙන හිටියොතින් මේ ලෝභ ද්වේෂ දෙක ටිකක් අඩු කරගන්න පුළුවන්. ඊළඟට අපි මානසික පීඩාවට පත් වෙන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි උද්දච්ච කුක්කුච්ච කියන කාරණා දෙක. උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු භාවය. ඒ වගේම කුක්කුච්චය කියන්නේ අපේ කරපු නොකරපු දේවල් පිළිබඳව පසුතැවිලි. මෙන්න මේකත් මානසික ආතතියට හේතුවක්. එතකොට එක පැත්තකින් මෛත්‍රිය වඩනකොට අනිත් පැත්තෙන් සතිමත් වෙන්නකොට මෙන්න මේ මානසික පීඩා දෙක අපට කිසියම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශ බලන විට අපට ඊටාම පැහැදිලි. උන්වහන්සේ මේ කරුණ ඊටාම පැහැදිලිව ඊටාම ගැඹුරින් විස්තර කරනවා. සතිමත් බව පිළිබඳව සතිපට්ඨානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වසර 2600 කලින් දේශනා කරන්නේ මොකන්ද? ඒ කායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තහන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ක දෝමනස් සනං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. බලන්න පිනුතුනි මේ ලෝකේ ඉන්න විශිෂ්ටතම මනෝවිද්‍යාඥයන් එකට එකතු වෙලා සාකච්ඡා කරනකොට මනුෂ්‍යයන්ගේ මානසික පීඩා දුරු කරන්නට මෛත්‍රිය වඩන්න සතිමත් බව වඩන්න කියලා අපි වසර 2600කට කලින් අපිට මේක ලැබිලා තියෙනවා. මේ බටහිර සමාජයේ නැත්තම් යුරෝපයේ මේක සඳහන් කරනකොට එතකොට තමයි අපි බුදුදහම පැත්තට හැරෙන්නේ. ඊට පස්සේ තමයි බුදුදහමේ තියෙන මීට අදාළ සූත්‍ර දේශනා අපි අහන්නට යන්නේ. පින්නතුනි අපට මේ සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා අපට දුක් පීඩා විඳින්න නෙවෙයි, අපට නැද්දකට කඳුළු හෙලන්න නෙවෙයි උන්වහන්සේ අවස්ථාව තියලා තියෙන්නේ. සාරසංඛේ කල්පලක්ෂයක් පෙරම් පුරලා දාන ආදී පරිත්‍යාගයන් කරලා ඇත් ඉස් මස්ලේ දන් දීලා මේ ආර්ය දර්ශනය උතුම් දහමක් සද්ධර්මයක් ලෝකෙ ඉදිරිපත් කළා තියෙනවා. ඒ ධර්මය අහන්නට ඒ ධර්මය පිළිපදිනටත් අපි දක්ෂනෝතින් අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තමයි වටපත් වෙන්නේ. අපි සඳහන් කළ අපේ ජීවිතය යථාර්ථය පිළිබඳව අපි මහලු වෙනවා, අපි දෙරහපත් වෙනවා, අපට අපව පාලනය කරගන්න බැහැ. ඒ වගේම අපට සන්තකව දේවල් අත්හැරල යනවා, ලෝකේ අතෘප්ති කරයි. මෙන්න මෙවැනි ලෝකයකට පුද්ගලයා තෘප්තිමත් කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රධානතම කාරණා දෙකක් මේ දෙකමයි පින්නතුනි. එක පැත්තකින් මෛත්‍රිය වඩන්න බුදුහාඳුර සඳහන් කරන ලෞකික මට්ටමේ මේ සංසාර චක්‍රය තුල ඉඳගෙන කරන්න පුළුවන් ඉහළම කුසලයක්, ඉහළම පින්කමක්, ඒ විතරක් නෙවෙයි ලොකුම දක්ෂතාවයක් මෛත්‍රිය වැඩීම කියලා. අනිත් පැත්තෙන් ලෝකෝත්තර මට්ටමේදී අපට තෘප්තිමත් භාවයට, ආත්ම සාක්ෂාත්කරණයට, ආත්ම අවබෝධයට, සන්තුෂ්ටියට හේතු වෙන ප්‍රධානම අනිත් කාරණේ විදිහට සඳහන් කරන්නේ සතිමත් භාවයේ සිහියෙන් ඉඳීම. නිතර අපේ කය ගැන සිත ගැන අවධානයෙන් ඉන්න. එහෙම නැත්නම් අපේ හිත ආරක්ෂා කරගන්න, හිත නැක බලා ගන්න කියන එක. හිතට මිතුරෙක් වෙන්න. ඒක තමයි හිත මිතුරු කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් කියන්නේ හිත මිතුරු කියන එක. අපි හිතන්නේ බොහෝ විට හිත මිතුරන් ඉන්නේ ඈත බාහිරයේ කියලානේ. නම හිත මිතුරා ඉන්නේ තමා ළඟමයි පිනතුනි. හිත මිතුරෙක් වෙන්නේ කොහොමද? හිත මිතුරෙක් වෙන්නේ හිතේ තියෙන ලෝභකම, ද්වේෂය, මෝහය අඩු වෙන්නට ඕන. ඒ හිතත් එක්ක නිතර අනිත්‍ය ගැන අමනාපයක් නම්, දැඩි ලෝභයක් නම්, මුලාවක් නම් තියෙන්නේ ඇත්තටම අපේ හිතට මිතුරා හිමි වෙලා. අපි අපේ හිතට ආදරය කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනස තමයි මේ අපේ හැම දෙයකම මූලික වෙන්නේ. අපි කතා කරන දෙයට, අපි හිතන දෙයට, අපි කරන ක්‍රියාවල් වලට හැම දෙයකටම මුල් වන්නේ අපේ හිත. මේක තමයි පිනොතනි බුද්ධ සයිකොලොජි කියලා කියන්නේ. බෞද්ධ මනෝවිද්‍යාව මේක. මීට වඩා ලොකු මනෝවිද්‍යාවක් ලෝකේ නැහැ. බුදුහාමර දේශනා කරනවා මනසාචේ පදොට්ඨේන භාසතිවා කරෝතිවා. අපිරිසිදෝ හිතින් යමක් කරනවා නම් කියනවා නම් අන්න ඒ විපාක හරියට ගොනාගේ පිටපස්සේ එන කරත්තේ වගේ තමන්ට ලොකු වේදනාවක් ලබා දෙනවා. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. පිරිසිදු මනසින් යමක් කරනවා නම් අන්න ඒ පිරිසිදු මනසින් කරන කියන දේවල්වල ඉෂ්ට විපාකය ආනිසංසය අප පිටුපස්සේ එන සෙවණැල්ල හා සමානව අප කරයිනවා කියලා. පින්නුතුනි මෙන්න මේ අවබෝධය සමගම අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය ආරම්භ ඉඳන්ම තමයි ගුණධම් ටික ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඒ ගුණධම් වල ආරම්භක පදනම විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මූලික ගුණාංගය තමයි බෞද්ධයෙක් වෙන්න ඕනේ. ලෝකේ සත්පුරුෂ මිනිසෙක් ඉන්නවා නම් ඒ මිනිසයාගේ ජීවිතයේ මූලික ගුණාංගය වෙන්නේ මොකද්ද? බුදුහාමර දේශනා කරනවා කේवला හෙස්සා බික්කවේ සත්පුරුෂ භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී. යම්තාක් ලෝකේ හොඳ ගති ගුණාංග කියලා දෙයක් තියෙනවා නම් ඒ සියල්ලගේම පදනම කළගුණ සැලකීම කියලා. All good qualities depend on gratitude කියන එක. ජීවිතේ ඕනෑම හොඳ දෙයක් බලන කමා කරන කියන ඒවා. ඉතාම සරල දේ, ඔබේ ඇඳුම හොදන එක, ඔබේ කොණ්ඩේ පීරණ එක ඉඳන්, ඔබේ ඇඟ පිරිසිදු කර ගැනීම ඉඳන්, ඔබේ රැකියාව හොඳට නිවැරදිව කිරීම දක්වා මේ පරාසය තුල තියෙන සියලුම දේවල් වල පදනම මොකද්ද? කළගුණ සැලකීම. සාමාන්‍ය ලෝකයේ කළගුණ සැලකීම ඉහළම දේ විදිහට සැලකන්නේ අමට තාතර සැලකීම නේද? ඒක තමයි ඉහළම දේ. නමුත් පින්නතුනි අපේ ගෙදර අපි පිරිසුදු කරත්, අපි ගමන් කරන වාහනේ අපි හොදගත්තත්, අපේ රැකියාව හොඳට කරුණාවෙන් මෛත්‍රියෙන් වගකීමෙන් වගවීමෙන් කරනවා නම් ඒකත් කළගුණ සැලකීම තමයි. ඔබ පසුගිය කාලේ දකින්න ඇති ශ්‍රී ලංකාවේ එක්තරා රියදුරු මහත්මයෙක් ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩ කරපු සේවක මහත්තය කරපු ක්‍රියාවක් ගැන ගල්ගම්ම පැත්තේ. මෙතුමා විස්රාම යන දවසේදී වාහනේ ඉස්සරහා සුදුරෙද්දන් දිගට දික් කළා. ඒ සුදුරෙද්ද බිම දාලා මේ බස් එකට පසන පිටු වල වැන්ද මේකන. ඔහුට මෙතෙක් දවසක් ඔහුගේ ජීවිතාව කරගන්න උපකාර කරපු මේ බස් එකට ඔහු විස්රාම යන දවසේදී පසන පිටු වල වැන්දා. මේකත් වෙනතුනි කළගුණ සැලකීමක්. මේකම තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන අවසානයේදී සද්දිනත් අර බෝධින් වහන්සේට අනිවිස රෝචනාව කළේ මේක. මේකම තමයි සරුවත් හාමුදුරුව මුලින් බණ අහපෝ අස්සජි හාමුදුරුවන දිහාවට හිස දාලා ජීවිත කාලයෙම සැතපුණි. මේ කළගුණ සලකන්නම තමයි බුදු හාමුදුරුව මහා ප්‍රජාපති ගෝතමීට පැවිදි වෙන අවසර දුන්නේ. මේ කළගුණ සැලකීමට ප්‍රතිපකාර විදිහට බුදුහාඳුර මහ ප්‍රජාපති ගෝතමී ඒ මෙහෙණින් වහන්සේ අවසන් ගමන යන අවස්ථාවේදී දෙහි පිටුපස්සේ ගියේ. මේ කළගුණ සලකන්නම තමයි සරුවත් හාමුදුරුව අවසාන මොහොතේ තමගේ අම්මා ළඟට ගිහිල්ලා බණ දහම් දේශනා කළේ. පින්නතුනි සමස්ත ජීවිතයේ පුරාම මේ ශ්‍රාවකයන් වහන්සේලගේ චරිතවල මේ කළගුණ සැලකීමේ ලක්ෂණය තියෙනවා. ඉතින් අපේ ගුණාංගවල මේ කළගුණ සැලකීම ගුණ අපේ ජීවිතය කරපු තරමට මේක හිතල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්නතුනි. මේක ධර්ම ශ්‍රවණය කළ තමාගේ හිත පිරිසුදු වෙන්න මේක තමන්ගේ ජීවිතයේ ඉබේම වෙනවා. මේක 아무තෙන් හිතලම කළගුණ සැලකන්න ඕන කියලා කරන්න අවශ්‍ය නැහැ. මේක හිතල කරන දෙයක් නෙවෙයි. මේක નિરાයාසින්ම තමන්ගේ අභ්‍යන්තරයේම නිර්මාණය වෙන්න ඕන දෙයක්. ගෙදර ඉන්න අම්මට තාත්තට අත් දෙක එකතු කළ වැඳීමේ පටන් ඔබට මොන ගිහෙන පෝජනීය උතුමන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව කඩියස දැත් එකතු කළ වැඳීම දක්වා වූ මේ හැම පරාසයකම දේවල් වල පිටුපස්සේ කළගුණ සැලකීම තියෙනවා. මෙතනින් ආරම්භ වන ගුණධම් ඊළඟට අපි ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඉදිරියට යනකොට අපි ඊළඟට පුරුදු වෙන දේ තමයි දානය කියන දේ. අත්හැරීම පුරුදු කරනවා. ගෙදර ඉන්න සතුන්ට, ඒ වගේම ගෙදර ඉන්න තමගේ ඥාති මිත්‍රාදීන්ට කැම බීම දෙන එක ඉඳන් ඔබ රැකියාවක් කරනකොට ඒ රැකියාවේ සේවය ලබා ගන්න එන කෙනා දක්වාම මේ දානය අපට විවිධ ආකාරයෙන් දෙන්න පුළුවන්. සාමාන්‍ය කුඩා කුහඹියෙකුට බත් කැට ටිකක් දී මේ ඉඳන් අම්මට තාත්තට සැලකීම ඔස්සේ සබ්බදානං ධම්මදානං ජිනාති කියපු විදියට ධර්මඥානය කිරීම ධර්ම දානය කිරීම දක්වා වූ මේ පරාසය තුළ නොයෙක් විදිහේ දානය අපට දෙන්න පුළුවන්. නිතරම යමක් යම් කෙනෙකුට දෙන්න බලාගෙන ඉන්නේ. පින්නතුනේ අපි දන්නවා නොයෙක් විදිහේ රැකියා කරන අය එර කියන විවිධ ශේස්ත්‍රවල තමන්ට පුළුවන් ආකාරයෙන් මේ දානය ප්‍රගුණ කරනවා. බුදුහාම දේශනා කළා පීති මුදාරං වින්දති දාතා කියලා. නිතර පරිත්‍යාගශීලී සිතක් තියෙන කෙනෙක් නිතර සතුටෙන් ඉන්නවා කියලා. මේ හැමදේම අපි කරන්නේ මානසික සතුටද? පින්නතුනේ මේ හැම දෙයකින්ම අපේ ආධ්‍යාත්මික දියුණුව වැඩි වෙනවා, මානසික සතුට දියුණු වෙනවා. ඊළඟ පියවර තමයි සිල්වන්ත භාවය. අපේ කායික වාචික සංවරය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනා සම්මා සංකල්ප යහපත් කල්පනා ඇති වෙනකොට ඊළඟට ඔහු ගැති වෙන්නේ මොකද්ද? වචනේ සංවර වෙනවා. සම්මා වාචා තමයි ඊළඟ පියවර. අපට වැටහෙන සරල සිංහලෙන් කියනවා නම් මොකද්ද? ඒ තමයි කට පරිස්සම් කරගෙන ඉඳීම. පින්නතුනි වචනේහි සංවරය තමයි කායික සංවරයටත් වඩා ඉස්සෙල්ලෙන්නේ. අපි බොහෝ විට බාහිරින් කටගෙන දේවල් ගැන හරියම අවධානයෙන් ඉන්නේ නේ. දැන් මේ මාස්ක් එකේම දාගෙන ඉන්න බයටනේ. කොයි වෙලේ පිටින් වෛරසයක් එයිද කියලා බයෙන් ඉන්නේ. පින්නතුනි කටෙන් සිදුවෙන කාරණා දෙකක් තියෙනවා. එකක් ඇතුළේ තියෙනවා කටින් පිට වෙනවා. අනිත් එක පිට දේවල් කටින් ඇතුළට එනවා. මේ දෙක අතරින් පින්නතුනි පිටින් ඇතුළට එන වෙච්චර භයානක නැහැ. ඊට වඩා භයානක ඇතුළේම පිට වෙනකොට ඒ වචනෙන් ඇතැම් විට එක වචනයකින් පින්නතුනි ඇතැම් විට එක මහා කල්පයක් නිරේ ඉන්න පුළුවන්. අපේ බාහිරින් කොයිතරම් දෙයක් අපේ මුඛයට විසදයක් ආවත් උපරිම වශයෙන් මේ ගත කරන ඉතිරි ජීවිතය හැමෙම විතරයි වෙන්නේ. නමුත් අපි අපේක්ෂිත හිතින් පිටකරන එක වචනයෙන් එක වාක්‍යයෙන් කල්පගානක් අපට දුගතියට යන සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මෙන්න මේ සිල්වන්ත භාවය පින්නතුනේ අපට අවශ්‍ය වෙනවා. අපේ කයෙහි වචනෙහි සංවරය. මේක ඇති වෙන්න ටෝන එක හතකින් අපටම අප ගැන හිතනකොට සතුටක් ඇති වෙන්න. අපේ වචනෙන් අපේ කයින් අපි නරක දෙයක් කළේ නැහැ කියලා හිතනකොට ලොකු සතුටක් තමන්ටම ඇති වෙනවා. ඒක පින්නතුනේ තමන්ගේ සතුට තියෙනවනේ හේතු වෙන කාරණයක්. ඊළඟ කාරණේ තමයි සම්මා වාචාවෙන් ආරම්භ වෙන අපි මේ ගමන් මඟ සම්මා කම්මන්තය යහපත් කටයුතු කිරීම දක්වා යනවා. සොරකම් කිරීම, ප්‍රාණඝාත ආදී අකුසලලින් අපි නිදහස් වෙනවා. බලන්න පින්නතුනේ අපි අසුරු කරන පුද්ගලයන් ගත්තොතින් ඒ පුද්ගලයන් වෙතින් අපි දන්නවා නම් කරුණු දෙකක් ඔහුගෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා. සරලව ගත්තොතින් එකක් තමයි ඒ කෙනා බොරු කියන්නේ නැහැ කියලා. ඒ වගේම ඒ කෙනා කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා. අපි රකින නිත්‍ය සීලය, පංච සීලෙන කරුණු දෙකක් මේ සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙක් කියනවා වචනයෙන් බොරු කියන්නේ නැහැ කියලා අපි දන්නවා 100%. ඒ වගේම වැරදි කාම සේවනය දෙන්නේ නැහැ කියලාත් අපි දන්නවා. මෙන්න මේ දෙක කෙනෙක් වෙතින් මේ ගුණාංග දෙක තියෙ කියලා අපි දැනගත්තොත් ඒ කෙනා ගැන කොච්චර ගෞරවයක් අපට ඇති වෙනවද? අපේ ගෙදර ඉන්න ඕන ඥාතියෙක් කියන ගෙදර අපට තියලා යන්න පුළුවන්. අපේ තියෙන ඕනම ධනයක් එයාට බාර දීලා යන්න පුළුවන්. ගෙදර යතුරු ටික තියලා යන්න පුළුවන්. ගෙදර තියෙන සම්භාණ්ඩ ටික, මුදල් ටික ඕන වෙලාවක ඒ ගෙදර තියලා යන්න පුළුවන්. පංච සීලෙන් පින්නතුනේ දෙකක් ආරක්ෂා කරනකොට මේ වගේ පින්නතුනේ ඔහු සොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවනම් මේ වගේ තව තව ඉදිරියට යනකොට සිල්වන්ත භාවය වෙනකොට ඒ අපි ඇසුරු කරන කෙනා ගැන කොච්චර ගෞරවයක්, කොච්චර ආදරයක් අපට ඇති වෙනවද? ඒකම තමයි පින්නතුනි අපට අනිත් අය පිළිබඳව. අපි ගැන අනිත් අය හිතන්නේ හැම අපි ළඟත් මේ ගුණාංග තියෙනවා නම් අපි ඇසුරු කරන අපේ ගෙදර අම්මලා තාත්තලා, සහෝදර සහෝදරියන්, ස්වාමි භාර්යාවන් අපි ගැන සැක හිතන්නේ නැහැ පින්නතුනි. අපි කොයි වෙලාවෙ ගෙදරින් පිට වෙලා ගියත්, කොයි වෙලාවෙ ගෙදරට ආවත් ඔවුන් අපෙන් අනවශ්‍ය විදියට ප්‍රශ්න කරන්නේ නැහැ. අපිව සැක කරන්නේ නැහැ. මෙන්න මේ සිල්වන්ත භාවය නිසා. මේ සිල්වන්ත භාවය තමයි පින්නතුනි අපට ඊළඟ ආත්ම භාවයේදී සුගතියක් ලබා දීමේදී ප්‍රධාන නිර්ණායක බවටපත් වෙන්නේ. දානෙන් වෙන්නේ මොකද්ද? දානෙන් ලැබෙන්නේ බාහිර පහසුකම් ටික, ආහාර පාන, ඉදුම් හිටුම් ටික තමයි දානි ආනිසංස විදියට සසරේදී ලැබෙන්නේ. සමහර විට දානි ආනිසංස නිසා සසරේදී අපට හොඳ තැනක්, හොඳ යම්සි තැනක මේ පහසුකම් ටික ලැබෙන්න පුළුවන්. හැබැයි අපි සීලය සම්පූර්ණ කර නොහිටියොත් ඒ පහසුකම් ටික ලැබෙනකොට ඇතැම් විට අපට සුගතියක් නෙවෙයි ලැබිලා තියෙන්නේ. ඇතැම් විට අපි දුගතියක නම් ඉන්නේ. අර පහසුකම් අර පින නිසා දානමය පින්කම නිසා අපට පහසුකම් ටික ලැබුණා. නමුත් පින්නතුනි අපට සුගතිය හිමි වෙලා තියෙනවා. ඇතැම් විට මේ දානමය පින්කම නිසා අපේ සේවයට ඇතැම් විට අපි සතෙක් වුණත් අපේ සේවයට මිනිස්සෙක් ඉන්න පුළුවන්. දැන් ඔබ දන්නවනේ සමහර අලි බලා ගන්න මිනිස්සු ඉන්නවා. සමහර බල්ලෝ බලා ගන්න මිනිස්සු ඉන්නවා. රැකියාවටම ගන්න අය ඉන්නවා. නමුත් මේ මනුස්සාත් ස්වභාවය කොච්චර වටිනවද? ඒ වටින මනුස්සාත් ස්වභාවයෙන් මොහුට රැකියාව විදිහට, සේවයේ විදිහට ලැබෙනවා. පහසුකම් ටික ලැබෙනවා. නමුත් එහෙම ලැබුණත් ඒ ලැබෙද්දී ඔහුට සුගතිය හිමි වෙලා තියෙනවා. මෙන්න මේ නිසා පින්තුනි මේ සිල්වන්ත භාවය අපේ ජීවිත තුළ තියෙන්නට ඕන. ඒක මේ ජීවිතේම තමන්ට මනස සතුටෙන් ඕනම තැනක නිර්භයව ජීවත් වෙන තියෙන කාරණයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තමන් ඇසුරු කරන අය හිත දිනා ගන්න කැමති නම් ඒ ඇසුරු කරන අය ඔබට දෙන දේවල් වලින් ප්‍රතිපහසුකම් වලට එයාට ප්‍රතිඋපකාර කැමති නම් සිල්වන්ත වෙන්න කියලා. මියගේ ඥාතීන් අම්මලා තාත්තලා කොහේ හරි ඉඳගෙන අපි දිහා බලලා සතුට වෙනවා නම් අන්නේ සතුටු කරන්න කැමති නම් හැකි තාක් සිල්වන්ත වෙන්න කියලා. මෙහෙම ජීවිතේ ගමන් මාග ඉදිරියට යනකොට පින්නතුනි ඊළඟට අපේ ජීවිතේ ඇතිවන ඉහළම ගුණාංගය තමයි මෛත්‍රිය කියන කාරණය. සබ්බේ සත්තා භවං සුඛිතත්තා කියලා නිතරම මෙත්සිත පුරුදු පුහුණු කිරීම. පින්නතුනි මේක සරල දෙයක් නෙවෙයි. බොහෝ විට ධර්ම දේශනාවලදී මේක සාකච්ඡා කරන කාරණයක්, ස්වාමීන් වහන්සේලා දේශනා කරන දෙයක්. නිතර අනිත් හැම දෙනා කෙරෙහි මෛත්‍රී සාගතව ඉන්න කියලා. පින්නතුනි මේක බ්‍රහ්ම විහරණයක්. බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන් ජීවත් වෙන්නේ මේ මෛත්‍රී විහරණයත් එක්ක. එයි මෙහෙම බුදුහාඳුරු මෙච්චර මේක වටිනා කියලා දේශනා කළේ. උන්වහන්සේ සඳහන් කරන මේ ලෝකේ තියෙන සියලුම ලෞකික පින්කම් වලින් ඒ පින්කම් ටික ඔක්කොම එක පැත්තකට තියපත් මෛත්‍රී භාවනාව අසුරු සැනක් ගන්න තරම්වත් අර පින්කම් වටින්නේ නැහැ කියලා. ඒ තරම් ජීවිත පරිවර්තනයක්, මානසික වෙනසක් මේත් එක්ක එනවා. කොයි වගේ පරිවර්තනයක්ද? මාතා යථාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සම්බභූතේසෝ මාන සම්භාවය පරිමාණං. අම්ම කෙනෙක් ඒ අම්මට ඉන්න එකම පුතාට දක්වන සෙනෙහස වගේ ආදරයක් කරුණාවක් දක්වනවා මෛත්‍රී වඩන කෙනා කියලා. පින්නතුනි මේ වගේ මට්ටමට අපේ හිත දිනුනොත් අපේ කොයිතරම් වෙනසක් වේවිද? ප්‍රධාන වෙනස තමයි අපි දැනට කතා කරන්නේ වගේ 50%කට වඩා අඩුයි. අපි අනිත්‍ය කරන පිළිබඳව කරන විවේචන. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේත් එක්ක විශාල පරිවර්තනයක් ජීවිතේනවා. මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රියෙන් ඉන්නේ නිතරම අනිත්‍ය ගැන කරුණාව ඇති කර ගන්නවා. දුකටපත් වෙන අය දුකෙන් නිදහස් කරන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. දැන් බොහෝ විට අපි කෙනෙක් දුකෙන් නිදහස් වෙන්න කියලා කරන්නේ එක්කෝ අධ්‍යාපනය ලබා දීම, එක්කෝ කෑම බීම ටිකක් දීම, රැකියාවක් හොයලා දීම, ඇඳුම් පැළඳුම් ටිකක් නැත්නම් ඉගෙන ගන්න උපකරණ ටිකක් අරන් දීම තමයි කරන්නේ. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ ලෝකයේ මිනිසයන්ට තියෙන ලොකුම අභියෝගය මොකද්ද කියලා. අපේ ජීවිත අභියස තියෙන ප්‍රධානතම අභියෝගයේ චැලෙන්ජ් එක මොකද්ද? ඒ තමයි පින්වතුනි මරණයෙන් පස්සේ අපාගත වෙන තියෙන අවස්ථාව. මෙන්න මෙතන හිතලා තමයි පින්වතුනි නියම මෛත්‍රී සාගත කෙනා නිතරම කටයුතු සිදු කරන්නේ. විශේෂයෙන් ස්වාමින් වහන්සේලා ඔබ ඇසුරු කරනකොට, ස්වාමින් වහන්සේලාට ඔබ සිව්පස්යෙන් උපස්ථාන කරනකොට ස්වාමින් වහන්සේලා නිතරම මේ ගැන හිතනවා. ඇතැම් විට ඔබ ඔබේ ජීවිතය ගැන හිතනවටත් වඩා ස්වාමින් වහන්සේලා ඔබ ගැන හිතනවා. යම් කිසි කෙනෙක්ගේ මල ගෙදරකට ගිහිපු වෙලාවේ, පාසලට ගිහිපු වෙලාවේ ඒ රැස් වෙච්ච බොහෝ අය එයාගේ ඥාතීන් ගැන, එයා කරපු රැකියාවල් ගැන මේව තමයි කතා කරන්නේ. ධර්මය දන්න කෙනෙක් ඉන්නව නම් එයා නිහඬව යම් කිසි දෙයක් ගැන හිත හිත ඉන්නවා. මොකද සිතමින් ඉන්නේ මේ මියගිය තැනැත්තා දැන් කොහේ ඉපදිලා ඇද්ද කියලා. ඔක තමයි බලන්නේ. පින්නතුනි මේක එතෙන්දී අපට වෙනසක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට අපි කල්තියම් සූදානම් වෙන්නට ඕන. අද වෙනදට වඩා ඉතාම සංකීර්ණ කාලයක අපි මේ ඉන්නේ. ඉස්සර කාලේ ලෙඩ වුණාම ලෙඩ වුණා කියලා අපිට දැනෙන්නවත් නැහැ. ව්‍යාධි විදුක්කෝ කියලා බුදුහාමර දේශනා කළා තියෙනවා ලෙඩවීම දුකයි කියලා. අපිට දැමිට කාලයකට කලින් හිතුණ ඇතැම්විට ලෙඩවීමත් දුකක්ද කියලානේ. ඇයි ඉස්පිරිතාලේ යනකොට ගෙදරට වඩා හොඳ ලස්සන කාමරයක් ඉන්නේ. මල් එහෙම අරගෙන කේක් එහෙම අරගෙන ගිහිල්ලා මගුල ගෙදරකට යනවා වගේ ඉස්පිරිතාලේ යන. මල ගෙදරකට යනකොට මියගේ දේහය දිහා බලනකොට හිතනවා හිටියටත් වඩා ලස්සන යන්නේ අපටත් මැරෙන්න නැත්තම් හොඳයි කියලා. පින්නතුනි එහෙම ලෝකෙක තමයි අපි මේ හිටියේ සීන ලෝකෙක හිටියේ. ඒ වගේම කනත්තකට ගියහම හරිම ලස්සන පාකයකට ගියා වගේනේ. අපිට හිතවන්නේ ගෙදරට වඩා හොඳයි මේ හිටික කල කැවිලි ඉන්න නැත්තම් කියලා. මේ යන කලින්ම. පින්නතුනි එහෙම ලෝකෙක හිටියා අපි බලන දැන් අද අපට ලෙඩේ සංගට පුළුවන් දෙයක් නැහැ. මැසි මේ සද්දේ විතර ඇහෙන පින්නතුනි. ඒ වගේම වෙනද අපි මල ගෙදරට සහභාගී වුණා. පාන්සලට ගියා දෙහි ලස්සනට තියාගෙන. අද අපිට ඒමියගේ තැනැත්තාගේ මරණයවත් දකින්න නැහැ. වෙනත් කෙනෙක්ගේ දෑතින් ඒ මරණය ඇතැම් විට ඒ සුසාන භූමියට ඇතැම් විට තියෙනව නෙවෙයි විසි කරනවා. ඒ මට්ටමටපත් වෙලා පින්නතුනි. මේ ජීවිතය අර්ථය මේක අපි තේරුම් ගන්නට ඕන. අපි හිතන තරම් අපේ ජීවිත සරල නැහැ. මෙන්න මේ අවස්ථාවට පත් වෙච්ච මොහොතේ අපේ ජීවිතේ හිතන දෙයක්, වඩන දෙයක් අපි ඉතුරු කරගෙන තියේද කියලා බලන්න. ලෙඩවල එක්කන් වෙච්ච අවස්ථාවේදී ඇතැම් විට අපට ලෙඩා එක්ක රෝහලේ ගේට්ටුව ළඟට විතරයි, දොරටු ළඟට විතරයි යන්න පුළුවන්කම තියෙන්නේ. ලෙඩා බාර දුන්නට පස්සේ අපිට කිසිම සම්බන්ධතාවයක් ඇතැම් විට නැහැ. භෞතික වශයෙන් දුරකථන කණිඩියක් ගත්තොත් විතරයි වෙන ලෙඩ දකින්නවත් අපිට නැහැ. ජීවිතයේ අවසාන මොහොතේ පිනුතුනේ බොහෝ අය දුකටපත් වෙන්නේ මෙන්න මේ දුක නිසා. ලෙඩවීම දුකවත් මරණ දුකවත් නෙමෙයි බොහෝ අයට. තමන්ගේ ළඟම ඥාතීන් දකින්නවත් නොලැබෙනකම තමයි බොහෝ දෙනෙකුට තියෙන දුක. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන තමයි බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළේ. සැරියුත් මාහිමියන් වහන්සේ පිරුණ පාපු අවස්ථාවේදී ආනන්ද හාමුදුරන්ට හරිම සංවේගදායි. ආනන්ද හාමුදුර ඇඬුවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද සාරිපුත්ත ඔබේ මොනවද අරගෙන ගියේ? ඔබේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥානය මේ දේවල් සාරිපුත්ත ඔබේ හොරකම් කරන් ගියාද? අරගෙන ගියාද? ඔබ අනන්නේ ඒකද කියලා ඇහුවා. ඒ කිසිම දෙයක් සැරියුත් හාමුදුර අරගෙන ගියේ නැහැ. එහෙනම් ඔබ මොකද කරන්න ඕන? ඔබ ඔබටම පිළිසරණක් කරන්න. හැටි පාත් දුරට මේ සතිපට්ඨානය තුළ ඉක්මිලා ඉන්න, දහම දිනු කරන්න. මෙන්න මේකයි ජීවිතයේ සැනසීම කියලා. මෙන්න මෙතෙන්දී පින්නොත්තුනි අපට වඩන දෙයක් ඉතුරු වෙන්නට ඕන. අපේ ජීවිතය අර්ථය මේ ජීවිතය අවබෝධ කර ගැනීම කියන එක. ආත්ම අවබෝධයට අපි පත් වෙන්නට ඕන. මොකක්ද අපේ ජීවිතය කියන කාරණේ තේරුම් ගන්නට ඕන ධර්මානුකූලව. බොහෝ දෙනෙක් ඇතැමිට මේ බටහිර මනෝවිද්‍යාඥවරු සමහර අය පුනර්භවය නැවත ඉපදීම කියලා අරන් තියෙනවා. මනෝවෛද්‍ය විශේෂඥවරු නැවත ඉපදීම ගැන පිළි අරන් තියෙනවා බොහෝ අය. වර්ජිනියා විශ්වවිද්‍යාලයේ වසර 40කට වඩා රීබර්ත් එක ගැන පරීක්ෂණ කරමින් ඉන්නවා. ඒගොල්ලන් දැන් පිළි අරමින් ඉන්නේ. නමුත් පින්වතුනි මෙතනින් නෙවෙයි බුදුදහම විසඳුම දෙන්නේ. නැවත මැරෙනවා නම් ඒ මැරෙලි ඉපදෙන තැන සුගතිගාමී කරගන්න කෙනෙක් විතරක් නෙවෙයි බුදුදහමෙහි අපට අනුශාසනා කරන්නේ. ඊට වඩා ගැඹුරු දහමක් ජීවිත පරිඥානයක් අපට දේශනා කරනවා. බුදුහාඳුරන්ගේ වරක් කෙනෙක් අහනවා, කතං ජීවෙන් ජීවිත මහෞසෙට්ටං, කොහොම ගත කරන ජීවිතයේ ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පඤ්ඤා ජීවෙන් ජීවිත මහෞසෙට්ටං, ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. මොකක්ද ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය කියලා කියන්නේ? අපේ ඇසට රූපයක් පේනකොට මොකද්ද වෙන්නේ? අපේ කනට ශබ්දයක් ඇහෙනකොට මොකද්ද වෙන්නේ? අපේ නාසයට ගඳ සුවඳක් දැනෙනකොට ඒක හඳුනා ගන්නකොට මොකද්ද වෙන්නේ? දිවට රසයක්, ශරීරයට පහසක්, මනසට අරමුණක් එනකොට ඇත්තටම අපේ ජීවිතේට වෙන්නේ මොකද්ද කියන එක තීරුම් ගන්න එක. මේක තමයි පින්නතුනේ සෙල්ෆ් රියලයිසේෂන් කියලා කියන්නේ. ආත්ම අවබෝධය කියලා කියන්නේ. අර බටහිර මනෝවිද්‍යාඥයන්ට මේක තීරුම් ගන්න බැරි වුණා. මොකක්ද ඇත්තටම ජීවිතයේ අවබෝධය කියලා කියන්නේ? අපේ ඇසට රූපයක් ඔබ දැන් මේ බණහන හාඳුරන්ගේ රූපය දැකලා ඔබ මේක හඳුනා ගන්නකොට ඔබ හඳුනාගන්නේ ඇසින් නෙවෙයි, චක්කු විඥානෙන් නෙවෙයි හඳුනාගන්නේ මනෝ විඥානෙන්. ඇසෙන් මේක හඳුනා ගන්නකොට අර මුල් අත්දැකීම මුල් රූපය, ඒ වගේම ඇස, ඒ අරමුණු කරගෙන නැති වෙච්ච චක්කු විඥානය, චක්කු සංපස්සය, වේදනාව, මේ සියලුම ස්තර පසුකල ගිහිල්ලා අපි මේක හඳුනා ගන්නේ මනසින්. මනසින් හඳුනා ගන්නකොට පේන තුන අර මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. අපි ඈත අහකාශයේ දෙස රාත්‍රී කාලේ බලනකොට අපිට තාරකා පේනවා. ඒ පේන තාරකා පේනතුනේ සාමාන්‍ය තාරකා නෙවෙයි. සමහර ඒවා ගැලැක්සීස්. ඉතාම ඈත තියෙන්නේ ඇතැම් විට ආලෝක වර්ෂ මිලියන ගාණක් ඈත ග්‍රහලෝක තමයි අපිට මේ පේන්නේ. ආලෝකයේ වේගය කියන්නේ එක තත්පරයකට සැතපුන් 186,000 වේගයක්. මෙන්න මේ තරම් වේගයෙන් සමහර ග්‍රහලෝක වල ඉඳලා පෘථිවියට ආලෝක එනකොට ඇතැම් විට ආලෝක වර්ෂ 100 ගාණක්, දහස් ගාණක්, ලක්ෂ ගාණක්, මිලියන ගාණක් ගිහිල්ලා. අපි ඒ ඇසින් ඒ ග්‍රහලෝකයේ දෙස බලන විට ඒ ග්‍රහලෝකය නැත්තම් ඒ සෝලාර් සිස්ටම් එක, ඒ ගැලැක්සිය විනාශ වෙලා අවුරුදු ලක්ෂ ගාණක් ගිහිල්ලා අපට ඒක පේනකොට. නමුත් අපි හිතන්නේ ඒක තාම තියෙ හරි ලස්සනයි කියලා අපි හිතේ තියෙන්නේ. අන්න ඒ ආලෝක වර්ෂ මිලියන ගාණක් දුර ග්‍රහලෝකයටත් වඩා පින්නතුනි ඈතයි ඔබ මේ බණ කියන හාමුදුරු දෙස බලාගෙන ඉන්න මේ රූපය. කිසිදාක මේ රූපයට ළඟා වෙන්න බෑ පින්නතුනි. මේ රූපයට අපි ළඟා වෙනකොට, මේ රූපය තේරුම් ගන්නකොට අර මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා රූපය විතරක් නෙවෙයි ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන මේ පංච විඥාණයෙන්ම ගන්න දේවල් අපි තේරුම් ගන්නකොට, හඳුනා ගන්නකොට ඒ මුල් අත්දැකීම පොඩ්ඩක්වත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඒකේ අවස්ථා ගානක් පසු කළ ගිහිල්ලා අපි මනසින් තේරුම් ගන්න මේක. අපි යම්කා ජීවිතයේ දුක් විඳනන් දුක් විඳෙයි මෙන්න මේක නොදන්නා කම හින්දා. මේකේ ඥාතිවරයෙක් ගැන හිතලා ඇඬුවනම් ඇඬුවේයි. ඒ අඬන වෙලාවේ ඒ මියගේ ඥාතිවරයා කරපු කියපු දේවල් ගැන අපේ හිතේ නිර්මාණය වෙලා ඒ රූපය අපේ දැස ඉදිරිපිට වගේ අපේ හිත අභියසයක මැවිල පෙනිච්ච අවස්ථාවේදී අපි හිතාගෙන හිටියේ ඒ රූපය මේ මොහොතේ තියේ කියලා. ඒ මොහොතේ නිරුද්ධ වෙච්ච රූපයක් කියන එක අපි දැනගෙන හිටියේ නැහැ. ඈත ආකාශයේ පේන ග්‍රහලෝකය මීට වසර 100 ගානකට කලින් විනාශ වෙච්ච ග්‍රහලෝකයක් කියලා ඔබ දකිනවනම් ඒ ග්‍රහලෝකය ගැන ඔබ ආසා කරනවද? ඒ ග්‍රහලෝකය ගැන අමනාපයක් ඇති කරගන්නවද? මොකොත්ම දෙයක් ඇති කරගන්න බෑ පින්තුනි. අන්න ඒ වගේම තමයි ඔබේ ඇසට පේන මේ රූපය, ඔබේ කනට මේ ඇහෙන ශබ්දය, ඒ රූප ශබ්ද ආදී හඳුනා ගන්නකොට මුල් එක්ස්පීරියන්ස් එක එතනම සීස් වෙලා, එතනම නිරුද්ධ වෙලා කියලා අපි දැක්කොත් අපි හැම මොහොතේම බාහිරට නැඹුරුලා නෙවෙයි ඉන්නේ, අභ්‍යන්තරය පැත්ත බලමින් ඉන්නේ. කුමන රූපයක් තමන්ගේ හිතට මැවිලා නිර්මාණය වුණත් ඒ හැම වෙලාවෙම තමන් දන්නව මේ තමා කියවන්නේ, මේ රීඩ් කරන්නේ තමන්ගේම මයින්ඩ් එක කියලා දකිනවා. පින්නොතින් මෙන්න මෙතෙන් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මෙන්න මෙතෙන්ට. ඔබ බුදුහාඳුර ගැන විශ්වාස කරනවා කියලා කියන්නේ බුදුහාඳුර අතීත ආත්ම භව ගැන කියපු ජාතක කතාවක්වත් නැත්නම් බුදුහාඳුර දෙමෝපියන්ට සලකන්න කිව්ව කාරණේවත් බුදුහාඳුරන් ඉදීම චරහන් ආදී බුදුගුණවත් දස බල ඥාන, ෂණ්ඩාසාධාරණ ඥාන මේවත් ශ්‍රද්ධාවේ අංග තමයි. නමුත් පින්වතුනි ශ්‍රද්ධාව ඇති වෙන ඉහළම ස්ථානේ මොකද්ද? ඉහළම ස්ථානය තමයි මේ ඇහැට දකින රූපය තමා හඳුනාගන්නේ මනසින් කියලා දකින මේ බුදුහාමුදුරු කියපු මේ යථාර්ථය පිළිබඳව ඇති කරගන්න විශ්වාසය. මෙන්න මේ කාරණේයි එදා අස්සජි මහරහතන් වහන්සේ වෙතින් සැරියුත් හාමුදුරු අසා දැනගත්තේ. මේක අසා දැනගත්තු සැරියුත් හාමුදුරු කියන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටිය ධර්මසේනාධිපති අග්‍රස්ථාවක මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අර අස්සජි හාමුදුරන සැලකුවේ කොහොමද? හැමදාම රාත්‍රියේ සැතපෙන කලින් අස්සජි හාමුදුරන් දිහා බලලා කිට්ටුවක නම් ඉන්නේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. උන්වහන්සේ දුර බැහැර ප්‍රදේශයක නම් ඉන්නේ ඒ පැත්තට වන්දනා කළා. ඒ පැත්තට හිස දාලයි සැතපෙන්නේ. අපිත් ගෙදර ඇඳ තියෙන හිස දාන පැත්තක් නේ. අපි හිස දාන්නේ කොයි පැත්තද? බස්නාහිර නොවන පැත්තක් වල තමයි අපි හිස දාන්නේ. අපි හිතන් අපි හුඟක් නොනැති කියලා නේ. බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච සරුවත් හඳුර කොහොමද සැතපුනේ? අස්සජි හඳුර බස්නාහිර පැත්තේ හිටියත් බස්නාහිර පැත්තට තමයි හිස දාලා සැතපුනේ. පින්නතුනි, ඇයි මෙහෙම වෙනසක් වුනේ? මෙහෙම වෙනසක් වුනේ පින්නතුනි මේ දුකේ නිදහසන මාමත මේක. අපි හුඟක් සල්ලි හම්බ කරා කියලාවත්, දරුවෝ ඉහළ විශ්වවිද්‍යාලයට ගියා කියලාවත්, අපිට ලොකෝ කියන තියක් තියෙනවා කියලාවත්, ලොකෝ අධ්‍යාපනයක්, ලස්සන ශරීරයක්, මේ මොන දේ තිබුණත් පින්නතුනි අපිට දුකේ නිදහසන බෑ. අපිට කවුරු හරි බැන්නොත්, නරක වචනයක් කිව්වොත්, අපි ඔන්න නොසලකා හැරියොත්, අපේ ළඟම ඥාතියෙක් මිය ගියොත්, අප ඊටම ආදරය කරන කෙනෙක් දැඩි රෝගී තත්ත්වයට පත් වුනොත් අපට මානසික කොයිතරම් පීඩනයක් ඇති වෙනවද? ඒ සියලු පීඩා ඇති වෙන්නේ පින්නතුනි මෙන්න මේ යථාර්ථය නොදන්නා හින්දා. මේ යථාර්ථය අපි හරියට දැක්කොත්, ඒක අසහා දැනගෙන ඒ යථාර්ථය තුළ උපරිම ලෙස සිත පිහිටවා ගත්තොත්, අන්න ඒ හිත පිහිටවාගෙන ඉන්න අවස්ථාවේ එදා බන්දුල මල්ලිකාවට ආරංචි වුණේ අර ළඟම ඥාතින් ගණනකේ දරුවෝ ටික ඔක්කොමයි තමන්ගේ ස්වාමි පුරුෂයයි මිය ගිහපු ප්‍රවෘත්තිය අහන්න ලැබුණේ මෙන්න මේ නුවණින් සිටින අවස්ථාවේ. ඒ වගේම පටාචාරා වැනි අය ළඟම ඥාතින් 6 දිනක් මිය ගිහපු අවස්ථාවේ ඒ දුකෙන් නිදහස් වුණේ මෙන්න මේ අර්ථය තේරුම් අරගෙන. කුමන හෝ දෙයක් මතක් වෙනකොට ඒ මතක් වෙනවා කියලා කියන්නේ රූපේ මතක් වුණාට ඇත්තටම නියම දැන් කියන රූපේ නෙවෙයි මතක් වෙන්නේ. ඒ අතීත අත්දැකීම අරමුණු කරගෙන ඒ පිළිබඳව වේදනා සංඥා දෙක ධර්මගමනයක් විදියට මනසින් මන ආයතනින් සිහි කරනකොට ඒ හත ගන්නා වූ මනෝවිඥාණයෙන් තමයි මේ අපි හැම දෙයක්ම තේරුම් ගන්නෙ. ඔබේ දරුවා කියලා තේරුම් ගත්තත්, ඔබේ අම්මා තාත්තා, ගේ දොර රැකියාව නෙවෙයි ඔබේ ශරීරය පිළිබඳව තේරුම් ගත්තත්, ඒ තේරුම් ගන්නෙ ඇසින් නෙවෙයි, කනින් නෙවෙයි, නාසයෙන්, ශරීරයෙන්, දිවෙන් නෙවෙයි. ඒ තේරුම් ගන්නේ මොකකින්ද? ඒ තේරුම් ගන්නේ මනසින්. අපි පින්නොත්නේ රූපයෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. රූපය තියෙනවා කියලා හිතුවට ඒ රූපය කියන එක පින්නොත්නේ සම්පූර්ණ මිත්‍යාවක්. හැබැයි වරදවා තේරුම් ගන්න එපා. ඒකෙන් රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ බුදුදහමේ. රූපයක් තියෙනවා. සතර මහා භූත රූපලින් නිර්මාණය රූපයක් තියෙනවා. නමුත් ඒ රූපයේ අත්දැකීම අපි තේරුම් ගන්නකොට ඒ රූපේ ඒ විදිහට නෙවෙයි තියෙන්නේ. මෙන්න මේක අපි තේරුම් ගන්න. පින්නතුනි, මෙන්න මේ යථාර්ථය කෙනෙක් තේරුම් ගන්නවා නම් මේකේ ජීවිත යථාර්ථය, මේක තේරුම් නොගැනීම නිසායි ජීවිතයේ දුකටපත් වෙන්නේ කෙනෙක් තේරුම් ගත්තොත්, අන්නේ තැනත්තා පින්නතුනි ජීවිතයේහි ඉහළම ජීවිත පරමාර්ථය ගෝල් එක බවට පත් කරගන්නේ මොකද්ද? මෙන්න මේ යථාර්ථයට ළඟා වීම. අපි ජීවිතයේ අවසාන ඉලක්කය විදියට තියාගන්න ඕනේ මේක. අපේ ජීවිතයේ අවසාන විදියට අපි නිරෝගී වෙඳීම අපි තියාගත්තොත් අපි අවසානයේ දුකටපත් වෙනවා. අපේ ජීවිතයේ අවසාන ඉලක්කය ශරීරය ලස්සන තියාගන්න කියලා හිතුවොත් අපි අනාගතයේ දුකටපත් වෙනවා. අපේ අවසාන ඉලක්කය දුව දරුවන් කියලා හිතාගෙන හිටියොත් ඇතැම් විට අපි ඉන්න කාලෙම දරුවොත් මරණයටපත් වෙනවා. එහෙම නැතුනොත් අපේ ජීවිත කාලෙම දරුවෝ වෙනත් අයට අයිති වෙනවා. ඒ අපට ඇති නැහැ ඊට පස්සේ. පින්නතුනි මේ බාහිර දෙයක් මත යපුණොත් අපි අවසාන වශයෙන් දුකටපත් වෙනවා. මහා ධනස්කන්ධයක් පිළිබඳව විශ්වාසය තියාගෙන හිටියත් ඒ දේ අවසාන වතාවට වෙන් වෙන වෙලාවේදී ඇතැම් විට දුප්පත්ව ඉන්න කෙනෙකුට වඩා එයා දුකෙන් මියන්නේ. ඇයි ඒ? මේ මහා ධනස්කන්ධය දැන් අත්හැරලා යනවා නේද? කොච්චර මහන්සියෙන් මේකේ ඉපෙව්වේ කියලා අපට එදාට වැටහෙනවා. මෙන්න මෙතනින් පින්නතුනි තමන්ට ජීවිතේ අවබෝධයක් ඇති වෙන්න ඕන. ඒ මොකද්ද? ඒ තමයි ජීවත් වීම සඳහා රැකියාවක් කරනවද, රැකියාවක් කිරීම සඳහා ජීවත් වෙනවද කියලා. ජීවත් වීම සඳහා රැකියාවක් කරනවද, රැකියාවක් කිරීම සඳහා ජීවත් වෙනවාද? මේක තේරෙනවද? සමහර අය ජීවත් වෙන රැකියාවකට. ජීවිතේ ලොකුම දේ තමයි රැකියාව. රැකියාවෙන් බාහිර ලෝකයක් නැහැ. උදේ ආවදෙච්ච මොහොත පටන් රැය වෙනකම් රැකියාවත් එක්ක ඉන්න රැකියාව කරන්නේ. රාත්‍රියේ නිදිදිත් හිතන රැකියාව ගැන. පිනොතනේ උඩ ජීවත් වෙන කාලයක් නැහැ. ඔව් ජීවිත කාලෙම ජීවත් වෙලා තියෙන රැකියාවට. ඒක කියන්නේ රැකියාව වගකීමෙන් කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. රැකියාව ඊටාම වගකීමෙන් වගවීමෙන් අපි කරන්නට ඕන. නමුත් ඒක ජීවිතය ඉහිලම පරමාර්ථය කරගන්න හොඳ නැහැ. අපි රැකියාව කිරීම සඳහා නෙවෙයි ජීවත් වෙන්නේ. අපි ජීවත් වීම සඳහා රැකියාව කරන්න. රැකියාවට වඩා ජීවිතයක් තමයි තියෙන්නට ඕන. පින්නුතුනි මෙහෙම නොවුනොත් අපේ ජීවිතයේ අපි කරන රැකියාව තුළම දිය වෙලා යනවා. එහෙම දිය වෙලා යවන්න පුළුවන් ජීවිතයක් නෙවෙයි අපට මේ ලැබිලා තියෙන්නේ. ඒක අබුද්ධෝත්පාද කාලේ ගුණණක් කමන්නේ. අපි මේ බුද්ධෝත්පාද කාලේ ඉපදෙලා තියෙන්නේ ඇයි? මේ බුද්ධෝත්පාද කාලේ අපි ඉපදෙලා තියෙන්නේ මේ සම්බුද්ධ ශාසනය ප්‍රයෝජන ගන්න. මේ බුද්ධෝත්පාද කාලේ ඉපදෙලා තියෙන්නේ අපි ඊළඟ ආත්ම භාවයේ සුගතිගාමි වෙන්න වැඩ ටික කරගන්න විතරක් නෙවෙයි. ඒක අපට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ නොවෙච්ච කාලේ ගුණත් කරගන්න පුළුවන්. අපට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ ප්‍රඥාව ලබන්න. ප්‍රඥාවේ ඉහළම මට්ටමෙන් වාසය කරන්නයි මේ සියලු පහසුකම් ටික ලැබිලා. ඇතැමිට මේ වගේ රටකටත් ඇවිල්ලා මේ රෝගෙනුත් ඇතැමිට බේරිලා ඔබ තාම ජීවත් වෙන්නේ ඔබේ ප්‍රාර්ථනාව බලවත් හින්දා. හිතන්නකෝ ඔබ පරිස්සම් වෙලා ඉන්න හින්දා මේ දෙක කල් මේ බේරලා ඉන්නේ කියලා. ඔබට වඩා දක්ෂ වෛද්‍යවරු, ඔබට වඩා ධනවත් මිනිස්සු, බලය තියෙන අය බොහෝ අය මේ වන විට මේ රෝගෙන් මිය ගිහිලා තියෙනවා. නමුත් ඒ අතුරින් ඔබ තාම පින්වන්තව මේ ඉන්නේ. ඔබේ මේ ආධ්‍යාත්මික ඉලක්කය, ආධ්‍යාත්මික ප්‍රාර්ථනාව බලවත්. අන්න ඒ නිසා තමයි ඔබ දැනටත් මේ ජීවත් වෙන්නේ. මේක පින්නතුනි සරලව හිතන්න එපා. මෙන්න මේ දෙකම අපේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. මේ ධර්මයෙන් තමයි උපරිම ප්‍රයෝජන ගන්න ඕන කියලා. නිතරම ලෞකික වශයෙන් එක පැත්තකින් සෙල්වත්ත උපරිම ලෙස මෛත්‍රී භානාවෙන් ඉන්න. ඒ මෛත්‍රිය තුළින් මෛත්‍රිය නොනවති කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ ඇතුව වාසය කරන්න මේ මනුස්ස ලෝකයේ බඹලවක් කරගන්න. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මේ මනුස්ස ලෝකයක පැත්තකින් බ්‍රහ්ම ලෝකයක් කරගන්න ගමන් අනිත් පැත්තෙන් සතර සතිපට්ඨානෙ තුල ඉඳගෙන මේ අනිත්‍යතාවය අපි තේරුම් ගත්තොත් මේ මනුස්ස ලෝකෙ ඉඳගෙනම අපට රහතන් වහන්සේලා ඇසුරු කරන්න පුළුවන්. මගඵලලාභී උතුමන් සමග එකට කායිකව නෙවෙයි මානසිකව අපට ජීවත් වෙන්න පුළුවන්. මේ හැම මොහොතෙම සිදුවෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ තත්ත්වය අපි තේරුම් ගත්තොත් මේ තේරුම් ගන්න පමණට පින්තුණි අපට ලෝකෙ ගැන බලවත් කරුණාවක් ඇති වෙනවා. ලෝකෙට කරන්න පුළුවන් උපරිම සේවය අපි ජීවත් වෙන හැමදාම අපි කරන්න උත්සාහ කරනවා. බලන්න පින්තුණි දැනට වඩා අපට දෙයක් ලෝකෙට කරන්න පුළුවන්ද කියලා. ඔබ හිතන්නේ මට නම් සල්ලි නැහැ, මං ඉතින් දුප්පත්, මට ඔය ලොකු ලොකු දේවල් කරන්න බෑ කියලා හිතේනේ. පින්තුණි සල්ලි මොන්නේ නැහැ පින්කම් කරන්න. ආධ්‍යාත්මික දියුණුවන සල්ලි මොන්නේ නැහැ. ඔබ කෑම කාලා අයින් කරන භාජනේ ඒ ඉඳුල් ටික ඔබ බාහිර දානකොට ඒ ඉඳුල් ටික සත්‍යයක් අනුභව කරලා සුවපත් වේවා කියන හැඟීමෙන් ඔබ ඒ භාජනේ ඉඳුල් වතුර ටික දැම්මත් ඒකත් ඔබට පිනක් සිද්ධ වෙනවා. එතනින් ආරම්භ වෙන මේ ආධ්‍යාත්මික ගමන් මඟ සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා නිතර ප්‍රාර්ථනා කරනවා නම් මුළු ලෝකෙටම ඔබ අබේදානය දෙන කෙනෙක් වෙනවා. මුළු ලෝකෙම නිර්ආහාර වින්නයිට ආහාර වේලක් දුන්නා වගේ ඔබ සියලු සත්ත්වෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම මොහොතක්ම. ඒ වගේම පංචශීලිය ආරක්ෂා කරන්න, නිතරම බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය ගැන හිතන්න, බුදුහාඳුරන්ගේ බුදුගුණ ගැන හිතන්න, ධර්මයේ සඳහන් ගුණ හිතන්න, සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන හිතන්න. ඔබ නිතර ඇසුරු කරනවා කියන හැඟීම ඇති කරගන්න. ඔබේ දෑතින් සකස් කරන ආහාර පාන වලින් කොටසක් බුද්ධ පූජාවට, මහා සංඝරත්නයට හැකි අවස්ථාවලදී යොමු කරන්න. ඔබ අසලැස්සියන්ගේ ඥාතීන්ගේ ගෙවල්වල දානමාන පින්කම් කරනකොට ඔබට පුළුවන් ප්‍රමාණයට යම් කිසි දෙයක උපකාරයක් වෙන්නේ අවස්ථාවේ. මේ හැම අවස්ථාවකම පින්නතුණි ඔබට පින්කම් කරන්න තියෙන අවස්ථාව. කිසියටම වඩා හැම මොහොතෙම මෙන්න මේ අනිත්‍යතාවය කියන යථාර්ථය දකින්න උත්සාහ කරන්න. මෙන්න මේ ගමන් මගේ ප්‍රතිඵල විදියට පිනතුනි. වර්තමානයේ මනෝ විද්‍යාඥයන් විශ්වාස කරන විදියට යම් කිසි පුද්ගලයෙක්ගේ ඉහළම දියුණුව ගැන බලන කාරණා කීපයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ තමයි එක කාරණයක් self awareness කියන එක. ඒ කියන්නේ නිතර තමා ගැන අවධානයෙන් සිටීම. ඒ වගේම self regulation discipline කියන එක. නිතර කායික වාචික සංවරයෙන් වාසය කිරීම. ඊළඟට inner motivation අභ්‍යන්තර අභිප්‍රේරණය. නිතරම උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩ කිරීම. ඊළඟට empathy සහ company. නිතර අනිත් අය පිළිබඳව සංවේදීව අනිත් අයට උපකාරයක් පිණිස ජීවත් වෙන එක. ඊළඟට social skills නැත්නම් communication skills සංනිවේදන කුසලතා. පින්නුතින වර්තමානයේ විශේෂයෙන් EI emotional intelligence වල කියන ඉහළම skills විදිහට සඳහන් කරන්නේ මෙන්න මේ ගුණාංග ටික. පින්නුතින මේ සියලුම කරුණු ටික ගත්තාත් මේ සියලුම දර්ශනීය මේ සංවේදනික බුද්ධිය, ආවේදනික බුද්ධිය, චිත්ත වේග බුද්ධිය කියන වර්තමානයේ මහා පුළුල් විශේෂයට අද ලෝකයේ ලක්ෂ ගාණක් මිලියන ගාණක් අය නැඹුරු වෙලා ඉන්නේ මේ qualities දිනු කරගන්න. පින්නතුනි ධම්මපදයේ කියන මේ පොතේ එකම ගාථාව උට්ටහනවතෝ සතිමතෝ සුජිකම්මස්ස නිසම්මහාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝදි වඩති. මේ එක ගාථාවෙන් උට්ටහනවතෝ උත්සාහයෙන් වැඩ කිරීම, සතිමතෝ සතිමත් භාවයේ, සුජිකම්මස්ස තමගේ කායික වාචික සංවරය, නිසම්මහාරිනෝ ස්ථානෝචිත ප්‍රඥාව, සංයතසච්ච සංවරශීලීව වාසය කිරීම, ධම්මජීවිනෝ දෙහැමි ජීවිතය, අප්‍රමාදී බව. අර ගුණාංග ටික ඔක්කොම පින්නතුනි අර මහලොකු දර්ශනයක තියෙන සීලම ගුණාංග එක ගාථාවකින් බුදුහාමුදුරෝ වසර 2600කට හරින් අපට ඉදිරිපත් කළා තියෙනවා. නමුත් ධම්මපදයේ ගාථාවක් කියලා කිව්වට අපිට මේක එච්චර සමානට වටින්නේ නැහැ. පින්නතුනි බලන්න අපි කොයිතරම් වාසනාවන්තද. අපි මේ ලෝකේට ආවේ වටිනාම පුද්ගලයන් ලෙස. ඒ ආවටත් වඩා අපි වටිනාකම වැඩි කරගන්නට ඕන. මනුස්ස ආත්ම භාවයේ නිරෝගී මනුස්ස ආත්ම භාවයේ අංග සම්පූර්ණ අංග විකලක්ෂයක් නැමැති මේ පරිපූර්ණ මනුස්ස ජීවිතය අපි ලැබුණේ නිකන් නෙවෙයි. සසර මහා පිනක ප්‍රාර්ථනාව අනිසංසයක් විදියට. ඒ අංග සම්පූර්ණ බුද්ධිමත් මනුස්ස ජීවිතය ලැබුණේ මේ සම්බුද්ධෝත්පාද කාලයක. ඒ බුදුදහම අහන්නට, ඒ දහම පිළිපදින්නට සුදුසු වාතාවරණයේ තියෙන පරිසරයකයි අප මේ ඉපදෙලා ඉන්නේ. පින්නොතින අපි තරම් වාසනාවන්තයෝ ඔකේ කවුරුවත් නැහැ. ඔබට හිතේ ඇතැමිට බුදුරජාන් වහන්සේගේ කාලේ, නැත්නම් අනුරාධපුර යුගයේ රහතන් වහන්සේ හිටිය කාලේ තමයි ලෝකේ හොඳම කාලය කියලානේ. එදා අනුරාධපුර යුගයේ පින්නොතුනි අනුරාධපුරයේ මහවිහාරින්න ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරන දහම් කරුණක් දැනගන්න ඇතැමිට තිස්ස මහරාමයට දකුණු පළාතට පාගමනින් වැඩම කළා. නැත්නම් දකුණු පළාතින් ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරන ධර්ම කරුණ දැනගන්න මිහින්තලයට පාගමනින් වැඩම කළා. එහෙම ආරක්ෂා කරපු සාකච්ඡා කරපු ත්‍රිපිටකය අටුවා ටේක ඇතුළු සියලුම දේවල් අද අපේ ජංගම දුරකථනයේ වාහන යන ගමන් බලබල යන්න පුළුවන්. අපි කොයිතරම් වාසනාවන්තද පින්නතුනි. ඕනනම් එහෙන් බලන්න පුළුවන්, නැත්නම් කණෙන් අහන්න පුළුවන්. මේ දෙකම කරන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මම හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඇතැම් විට මේ ලෝකේ වාසනාවන්තමයි අපි. ඒ විතරක් නෙවෙයි. ඒ වාසනාවන්ත බව නොදන්නව නම් මේ ලෝකේ ඉන්න අවාසනාවන්තමයි අපි. ඇයි මෙච්චර වටිනා දහමක් සාරාංශික කල්පලක්ෂයක ප්‍රතිඵල විදිහට අනාවරණය කළ ලෝකෙට දායාද කළා. ඒ දහම වසර 2600ක් මහත් කැපවීමෙන් ජීවිත පරිත්‍යාගයෙන් ස්වාමින් වහන්සේ ආරක්ෂා කළා. අපට දීලා මේක උරුම කළා. අපේ දෑතට බන්දේසියකින් අපට පිළිගන්නු වගේ අපට දීලා තිබිද්දී අපි මේකෙන් ප්‍රයෝජන නොගෙන දරුවෝ ටිකක් හදලා සල්ලි ටිකක් ඉතුරු කළා. ලොකුවට ගේ තියලා අපි මිය ගියොතින් අපි පිනොතින කොයිතරම් අවාසනාවන්තද. ඒ නිසා ධර්මයේ ඉගෙන ගැනීමත් ඒ අහන ධර්ම මෙනෙහි කිරීමත්, ඒ අහන ධහම ජීවිතයෙන් උපරිම ලෙස භාවිත කිරීමත්, ඒකින් ප්‍රයෝජන ගන්න ගමන් ඔබ ළඟම ඉන්න ඥාති මිත්‍රාදීන්ද මේක ප්‍රධානය කිරීමත්, ඒ වගේම මතු පරපුර වෙනුවෙන් මේ ධර්මයේ ඉදිරි කර තිබීමත් අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය කර ගන්නට ඕන. එෙහිදී විශේෂයෙන් මේ පින්නතුන් ස්වාමින් වහන්සේලා හුඟා සලකන පින්නතුන් අපි දන්නවා. ඔබ මහන්සියෙන් උපයන දේවල් ස්වාමින් වහන්සේලාට ඔබ නිර්ලෝභීව දන් දෙන අය. ස්වාමින් වහන්සේලා විදියට පින්නතුන් අපි දන්නවා ඔබ පිරිකරක් පූජා කරන අවස්ථාවේදී අපි නිතර මේ ගැන හිතනවා. කොච්චර මහන්සියෙන් කොච්චර වෙහෙස මහන්සියෙන් උපයන ධනයකින්ද මේ පන්සලට මිනිස්සු උදව් කරන්න කියන එක අපි දන්නවා පින්නතුනි. නිකන් ලැබෙන සල්ලි වලින් අයුතු දේවල්වලින් ලැබෙන සල්ලි මේ රටේ මිනිස්සුන්ගේ ළඟ නැහැ. උපයන හැම ඩොලර් එකක්ම බොහොම මහන්සියෙන් උපයන්නේ ඔබ. ඒ උපයන මහන්සියෙන් උපයන ඒ දැහැමි ධනිය තමයි මේ සම්බුද්ධ ශාසන වලට, ශාසනයට, මේ ආරාම වලට මිනිස්සු පූජ කරන්නේ. ඒ පූජ කරන්නේම තවත් අනාගත පරපුරකට මේ ධහම ගෙන යන්නට. මේක අපේ ශ්‍රී ලාංකික අමල තාත්තරගෙන් ලැබිච්ච උරුමය. අපේ අතීත අම්මල තාත්තල දරුවෙක් හදනකොට ඒ අයට ලැබෙන දරුවන්ගෙන් හොඳම ළමයා, ලස්සනම, බුද්ධිමත්ම, පින්වන්තම ළමයා සාදරණ පූජා කළා. මේ එතනින් කරපු උදව්ව තමයි මේ පින්තුණ යන්නේ. මේ උපකාරය මේ පරිත්‍යාගයේ අම්ම කෙනෙකුට සාසනය කරන්න පුළුවන් නම් වෙන මොනවද බැරි පින්තුණ? ඒ අම්මගේ කුසෙන් ජනිත වන දරුවා, ඒ දරුවන්ගෙන් උත් හොඳම ළමයා සාසනයට පූජා කරන්න ඒ අම්ම සූදානම් නම් ඉන්නේ. පින්නතුනි, ඒ අම්මගේ ඒ තාත්තගේ අනිත් පරිත්‍යාගයන් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. අන්න එවැනි අම්මල තාත්තලගේ ඒ අතීත දෙමෝපියන්ගේ කැපවීමෙන් තමයි මේ සම්බුදු දහම ඉතිරි කළලා කටපාඩමින් ගෙනල්ලා ග්‍රන්ථාරූඪ කරලා අද මුළු ලෝකෙටම දායාද කළේ ඒ අපේ ශ්‍රී ලාංකික අතීත අම්මල තාත්තලගේ අතීත අභිමානවත් දූපුතුන්. ඒ නිසා තමයි අද ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරපු බෞද්ධ කොඩියත්, ශ්‍රී ලාංකිකයන්ගේ වචනයක් වන වෙසක් කියන පදයත් ලෝකයේ සියලුම බෞද්ධයන් එකහෙළාම පිළිගන්නේ බෞද්ධ සංකේත විදියට. වෙසක් ඩේ කියලා කියනවා. ඒ වගේම ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය. ඇයි මෙහෙම වුනේ? මෙහෙම වුනේ ඒ ශ්‍රී ලාංකිකයන් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අතීතයේ කරපු කැපවීම පරිත්‍යාගය. එනිසා පින්නතුනේ කාත්කින් අපේ මෙන්න මේ ජීවිත යථාර්ථයේ තේරුම් අරගෙන උපනීයති ලෝකෝ අද්දෝ කියපු විදියට අපි නිතිපතාම වයසට යන දුරවල වෙන අය ඒ දුරවල යන කලින් උපරිම ලෙස තමාගේ මේ ආධ්‍යාත්මික ජීවිතය සම්පූර්ණ කරගන්න. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ, අපට අප පාලනය කරගන්න බැරි අවස්ථාවක් එනවා. අන්න ඒක එන්න කලින් පින්නතුනේ දැනටත් ඒ මට්ටම තියෙනවා. නමුත් කිසියම් පමනකින් අපේ ජීවිතේ හසුරව ගන්න පුළුවන් වෙලාවේ හැකි තාක් දහමට නැඹුරු වෙන්න. අස්සකෝ ලෝකෝ සම්බන් පහේ ගමනියන්, සියල්ලක් මත්හැරලා ඇස් දෙක පියවෙන කලින් ජීවිතේ කරන්න පුළුවන් උපරිම හොඳ දේවල් ටික කරන්න. ඕනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ කියපු විදියට කවදාකවත් දේවල් තෘප්තිමත් වෙලා ඉවර වෙලා පින්කම් කරන්න, බණ භාවනා කරන්න කියලා හිතන්න එපා. එහෙම දවසක් කවදාවත් එන්නේ නැහැ. මරණාසන්න මොහොත දක්වාම ජීවිතේ තෘප්තිමත් වීමක් එන්නේ නැහැ. ඒ මී යන්නේ මොකක් හරි මදි කියලා හැඟීමෙන්. ඒ නිසාම තමයි මී යන බොහෝ අය ඇදැම් විට මනුසාත්ම භාවයෙන් පල්ලෙහාටම වලට යන්නේ. ඇයි? ඒ අයම උපදවපු දරුවන්ට, ඥාතීන්ට දේපළවලට ආසාවෙන් ඒ දේපළවලම, ඒ ගෙවල්වලම තමයි සමහර අය නැවත උපදින්නේ. ඒ නිසා මෙන්න මේ අනතුරෙන් බේරෙන්න නම් පිනතුනි හැකි තාක් දුරට අපි මේ ජීවිතය ගත කරන අතරේදී අපේ ආධ්‍යාත්මික ජීවිතයට ප්‍රමුඛත්වය දීලා විශේෂයෙන් පින්නතුනි ශ්‍රී ලාංකිකයන් විදියට, බෞද්ධයන් විදියට, බෞද්ධ නොවුනත් ශ්‍රී ලංකාවේ ඉපදෙලා හිටපු අපේ අම්මල තාත්තල ගැන හිතලා අපි ලෝකේ කොහේ හිටියත් අපේ ළඟ හොඳම ගතිගුණ තියෙන ඕන පින්නතුනි. අපි බොහෝ විට ලාංකිකයන්ගේ අඩුපාඩු ගැන කතා කරන්නේ. නමුත් පින්නතුනි අතරේ සුවිශේෂ ගතිගුණ තියෙන අය අතීතේ හිටියා, අදටත් ශ්‍රී ලංකාව තුලත් එයින් බැහැරවත් ඉන්නවා. අපි කොතන ගියත් මොන රැකියාව කළත් ඒ අපේ අනන්‍යතාවය, අපේ ශ්‍රී ලාංකික සලකුණ අපි තියාගන්නට ඕන. අපි හැකිතා අවම ලෙස අඩුපාඩු සිදු වෙන විදියට ජීවිතය ගත කරන්නට ඕන. නැච කුද්දන් සමාචාරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදීයම් කියපු විදියට නුවණැති අය වැරදි කියලා ඇඟිල්ල දික් කරන එක සුළු හෝ වරදක් නොකරින්නට අපි සම්පූර්ණ ජීවිතය සකසා ගන්නට ඕන. නිතර මෛත්‍රී සාගතව සිටීමෙන් උපරිම ලෙස සතිපට්ඨානය තුළ වාසය කරන්න උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින මේ උතුම් පින්කම සිදු කළේ මීට දින කිහිපයකට කලින් ඔබෙන් වියවුණු ආදරණීය මෞතුමිය සිල්වියා විජේතුංග මාතාවට පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් අම්මගේ ගුණ ගැන මේ පින්තුන් හොඳට දන්නවා. එනිසාම තමයි ඔබ මේ වැඩසටහනට මේ වගේ සහභාගී වෙලා සිටින්නේ. ඉතින් ස්වාමින් වහන්සේලා හැටියට අපි දන්නවා එතුමිය ස්වාමින් වහන්සේලා කෙරෙහි තම ගෞරවයෙන් ආදරෙන් සිටිය මෑණි කෙනෙක්. ස්වාමින් වහන්සේලා දකින්න බොහොම සතුටෙන් සිටිය කෙනෙක්. ස්වාමින් වහන්සේලාගෙන් බණ අහන්න බොහොම උනන්දුවෙන් සිටිය කෙනෙක්. අන්නේ ගුණ එතුමගේ ජීවිතේ පුරාම අපි දැක්කා. ඒ වගේම දරුවන් වශයෙන් ඔබට විශේෂයෙන්ම ඒ අම්මා ගැන හිතනකොට සුවිශේෂ ගතියක් ඔබට මතක් වෙයි. ඒ අම්මා ජීවිතයේ අභියෝගාත්මක අවස්ථාවලදී ඔබ ළඟින් ඉදිමින් ඔබේ ජීවිතේ ලොකු ශක්තියක් වුණා. ඒ පෞරුෂයයි ඒ ආත්ම ශක්තියයි මම හිතන ඔබේ ජීවිතවලටත් මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ශක්තිය තව තවත් වැඩි දියුණු කරගන්න ගමන් ඒ අම්මටත් පින් වැඩෙන විදිහට දාන ආදී පින් දහම් කරන්න, ලෝකෙට සේවය කරන්න, සම්බුද්ධ ශාසනයට අනුග්‍රහ කරන්න ඔබ වඩා වඩා අධිෂ්ඨාන කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් ඒ ආදරණීය මෑණියන් අනුමෝදන්ව සුවපත් වේවා. ඒ වගේම මේ පිනෙන් සුවපත් විය හැකි වෙනත් ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීහුද මේ පින දැක සුවපත් විය හැකි යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් සත්‍යං සිටිත්නම් ඒ සියලු දෙනාද මේ පිනෙන් සුවපත් වෙත්වා කියන ප්‍රතුමෙන් අපි මියගේ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවිනොත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාම සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන්ම ඒ සිල්වියා මෑණියන්ගේ දයාබර දරුවන් වන ඒ ශ්‍රී ලංකාවේ සිටින ඔස්කා විජේතුංග ඒ සහෝදරයා, ඒ වගේම මේ රටේ ඉන්න සංධ්‍යා නෝනා මහත්මිය, අනෝම මහත්මිය ඇතුළු ඔබ අප හැම දෙනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණයේ ආශිර්වාදයත් මේ පින්කම් අනුමෝදන් වන දෙවියන්ගෙන් ලැබේවා. දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනාව කරමු ගාථාව කියලා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්තුනි, ඒ ආදරණීය මෞතුමියගේ හත් දවස් දාන වෙනුවෙන් සිදු කෙරෙන මතක ධර්ම දේශනාවයි මේ සිදු කළේ. ඉතින් මේ පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්නට ගරුතර නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ ධම්මපීති හාමුදුරුවෝ, සිරිනන්ද හාමුදුරුවෝ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලා ඔබට ලොකු අනුග්‍රහයක් සිදු කළා. ඉතින් ඒ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේදී, මේ පින්කම් කරන අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේලා බොහොම අවිවේකයෙන් ඉන්නේ. උන්වහන්සේලා අධ්‍යාපන කටයුතු වල බොහොම වැඩ කටයුතු මැද ඉඳගෙනයි මේ හැමදේම සිද්ධ කරන්නේ පින්තුන් ගැන ලොකු කරුණාවකින් මෛත්‍රියකින්. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලාටත් අපි ආශිර්වාද කරන්න ඕන, උන්වහන්සේලාට සෙත් පතන්න ඕන. මේ සිද්ධ කරන සියලුම පින්කමලානි සංසයෙන් ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු සම්පූර්ණ කරගන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පින්කමලානි සංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකං හොන්තු සම්දේපි පානිනෝ. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.